2013 වසරේ 3 මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. සම්මා දිට්ඨි අවස්ථා කීපයක්ම තියෙනවා. සම්මා දිට්ඨි 6ක් තියෙනවා. බලමු අපි මේ පින්නතුන්ට මේ සම්මා දිට්ඨි වලින් කීයක් පින්නතුන් ළඟ තියෙනවද කියලා. මුල්ම සම්මා දිට්ඨිය තමයි කම්මස්සකතා සම්මා දිට්ඨි. මං හිතනවා මේක පින්නතුන්ට තියෙනවා කියලා. අපි කරන ක්‍රියාවට හොඳ හෝ නරක පින් පව වශයෙන් මෙලවදිත් පරලොවදිත් විපාක තියෙනවා කියලා අවබෝධ වීම, ප්‍රත්‍යක්ෂව තිබීම. අපි කරන කර්මවල ක්‍රියාවල ප්‍රතික්‍රියාවලියක් තියෙනවා කියලා විශ්වාසය සහ දැනුම එහි ස්වභාවය අවබෝධාත්මකව තියෙනවා නම් ඒකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය. මේක බෞද්ධයෝ ළඟ තමයි තියෙන්නේ. ඒ වගේම භවයක් විශ්වාස කරන හින්දුන් වගේ ආගම්වලත් තියෙනවා. නොයිකුත් ආගම්වලත් කාගම් කීපයකත් තියෙනවා. නමුත් අනිත් අය ළඟ නැහැ මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. කෙලින්ම කොහේරි ස්වර්ගයක ඉපදෙන කට්ටියට මේ විශ්වාසය නැහැ. මේ අවබෝධය නැහැ. මේක මතවාදයක් නෙමෙයි, මේක සත්‍යයක්. ඒ නිසා මේ සත්‍ය ජීවිතේ තියෙන්න ඕන. අපි කරන දෙයට විපාක ලැබෙනවා කියන එක හොඳට පුළුල්ව තේරෙනවා නම් ඒකට කියනවා අපි කම්මස්සකතා සම්මා දිට්ඨි කියලා. ඒක තියෙනවා කියලා අපි හිතමු. හරි. ඊට පස්සේ මේ විපස්සනා සම්මා දිට්ඨි. මේ විපස්සනා සම්මා දිට්ඨිය කියලා කියන්නේ දැන් අපි විපස්සනා භාවනා කියලාත් කියනවා. ඒ විපස්සනා භාවනා කියන එකෙන් අදහස් කරන්නේ විදර්ශනා විපස්සනා කියලා කියනවා. මෙන්න මේ කරුණු වල ස්වභාවය මෙයයි, මේ කරුණු වල ස්වභාවය මෙයයි කියලා මනාව තේරුම් කරගැනීමේ හැකියාව තියෙන එසේ විමසුම් බුද්ධියකින් මේ කරුණු කාරණා තේරුම් ගත යුතුයි, තේරුම් ගත හැකි, මේවා निराකරණය කරගත හැකි කියන අවබෝධය තියෙනවා. මේක විසඳන්න බැරි ප්‍රශ්නයක්, දෙයියන්ට කරන්න පුළුවන් දෙයක් කියලා අහකට දාන කෙනෙක් නෙමෙයි. මේක මට විසඳ ගන්න පුළුවන්, තේරුම් කර ගන්න පුළුවන්, ජය ගන්න පුළුවන් ගැටලුවක් කියලා යම්කිසි කෙනෙක් එනවා අදහසකට. ඒකත් එන්නේ ඉතින් මේ බෞද්ධයන්ට මේ ශක්තිය තියෙන. නැත්නම් අනිත් අය කියන්නේ මේක අපිට විසඳ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, මේක දෙයියෝ විසඳලා දෙයි කියලා. ඉතින් එතෙන්ට එන්නේත් නැහැ අපි දෙවෙනි වතාවේ හැදියට. අපි මේ විදර්ශනාඥානෙයි යුක්තෝ මේක අපිට විසඳ ගන්න පුළුවන් දෙයක්. මේක අපිට තේරුම් කර ගන්න පුළුවන් දෙයක්. මේක කාටවත් දෙන්න ඌමනා කරන දෙයක් නෙමෙයි කියලා අපිට මේ නිදහස සොයා ගන්න පුළුවන් කියන අවබෝධයට එන්න ඕන. ඊළඟට එන්න ඕන චතුරාර්ය සත්‍ය, චතුසත්‍යක සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිවෙලින් අපි අඳුන ගන්න ඕන. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව ගැඹුරින් හඳුනගෙන ගියාම අරහත් ඵලය දක්වාම යන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපි අඳුන ගන්නට ඕන මොකද්ද ගැටලුව. මොකද්ද විසඳුම, මොකද්ද මාර්ගය, මොකද්ද නිරෝධය. එහෙම අඳුනගෙන ඉන්න කෙනාට ඊළඟට එනවා කන්ධාන සම්මා දිට්ඨිය. මේ කන්ධා කියලා කිව්වේ පංච උපාදානස්කන්ධා කියන එක. ඒකවල පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මෙයයි කියලා වචන වලින් නෙමෙයි. හේට අවබෝධයක් වෙලා තියෙන්නට ඕන තමන්ගේ අධ්‍යාත්මය තුලින්ම මෙන්න මේකට තමයි රූපය කියන්නේ, මේකට තමයි වේදනාව කියන්නේ, මේකට තමයි සංඥාව කියන්නේ, මේකට තමයි සංකාරය කියන්නේ, මේකට තමයි විඥානය කියන්නේ කියලා තමන්ට හොඳට තේරෙන්න ඕන වචන වලින් නෙමෙයි. මොකද්ද දැන් ඔය පින්නතුන් දන්නවනේ මොකද්ද රූපය කියලා කියන්නේ? මොකන්ද? ඇස් දෙක පියාගත්තහම ඔබට නානක් ප්‍රකාර දේවල් රූප වශයෙන් මැවිලා පේනවනේ. ඒව රූප. ඒ තමයි රූප. එතකොට අපි නිකම්ම කියන්නේ ඕනම රූපයක් එක්ක තියෙනෝ දෙකම. මොකද්ද? නාම රූප. ඉතින් මේ ශරීරයත් රූපයක්. එතකොට ශරීරයට මනසට කියන මනස කියන එකත් නාමයක් තමයි. ඒ නම හනිත් ඕනම දෙයකට ආමන්ත්‍රණය කරන නමත් නාමයක් තමයි. නාම රූප. කොහොමද ජීවිතේ අපේ මනස තුල පිරලා තියෙන කරුණු මොනවද? නාම රූප. දැන් මේක පටලවල දුන්නොත් එහෙම ව්‍යාට නිරෝධ කරන්න බැහැනේ. දැන් ශරීරෙයි මනසයි නාම රූපෙයි කියලා දුන්නොත් මේ භවයේදී නිරෝධ කරන්න බෑ දෙකම. අනේ ඒකයි යංගිසි තැන්වල වරද්දලා තියෙනවා කියන්නේ. ඉතින් අධ්‍යාත්මිකව මේ පෙන්නන නාම රූප දෙක නිරෝධ කරන්න පුළුවන්. වේදනා කියන්නේ ඔය වරින් වර සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් ඔබට දනවන සංවේදීතාවය. අපි කියනවා වේදනාව කියලා. රූප වේදනා. සංඥා කියලා කියන්නේ ඔය පාරෙත් තියෙන ආලෝක සංඥා. කලර් ලයිට්ස් කියන්නේ ඒවට තමයි. ඊට පස්සේ පොලිස් නිලධාරියෙගේ කටේ ගහගෙන විසිල් එකක් තියෙන එකත් සංඥාවක් තමයි. ඊළඟට කලර් ලයිට්ස් නැති තැනක පොලිස් නිලධාරියෙක් අතින් ඒවා මේව කියන්නේ ඒකත් සංඥාවක් තමයි. ඊළඟට gedara bell එකක් තියෙන එකත් සංඥාවක් තමයි. gedaraට කෙනෙක් ආවා කියලා එයා සංඥා කරනවා. ඊළඟට මේ හැම වචනයක් ඇතුළෙම තියෙන්නේ මොනවද? සංඥාවක්. යම්කිසි ගුණයක් අපි තුල අවදි කරන්නට පුළුවන් ශක්තියක් ඇද්ද ඒකට අපි කියනවා සංඥා කියලා කියනවා. ඊළඟට සංඛාරෙත් අපි ළඟ වැඩ කරනවා. මොකද සංඛාරය කියන්නේ? මං යම්කිසි මෙතන තියෙන ගෙඩියක් අරගෙන මොනවා හරි පෙන්වනවා. පෙන්වපු ගමන් මේ ගෙඩිය දිහා පොඩ්ඩක් බලලා මේ ගෙඩියට සමාන අතීත ඔබ රස වින්ද හරි දැකලා තියෙන ගෙඩියක් මතක් කරලා කියනවා මට මතක හැටියට නම් මෙන්න මේ පළතුරු ජාතිය වෙන්න ඕන ඔය. නිතරම අතීතයේ සිද්ධාන්ත ගලපලා සංස්කරණය කරනවා. ඉතින් කෙනෙකුට ඉතාම සරලයි නේද මේක කියලා හිතන මට්ටමටම මේ කුඩා කරලා තමයි මේක කියන්නේ. නමුත් සරල නැහැ මේක. ඉතාම මේ තේරෙන විදිහට කියනවා. තේරෙන ගැඹුරු වචන ඔකට දාලා ගිහලා වැඩක් නැහැ නේ මිනිස්සුන්ට. තේරෙන්නේ නැපේ මේක කියන්නේ. ඉතින් අපි මේක සංස්කරණය කිරීමක්, එකතු කිරීමක් කරනවා. ඒකට රූප, වේදනා, සංඥා, සංඛාර කියන අපි හතර කියනවා. එතකොට මේ සියලුම දේවල් වල තියෙනවා විඥානයක්, එහෙම දැනුමක්, එහෙම නැත්නම් විජානනය කරන ස්වභාවයක්, තැම්පත් කර ගන්න ස්වභාවයක්, තැම්පත් වෙන ස්වභාවයක්, නැවත නැවත ඒවයි රස විඳින ස්වභාවයක් තියෙනවා. එක්තරා විදිහකට අපිට ඒකට කියන්න පුළුවන් මේ මෙමරියක් වගේ කියන්නත් පුළුවන්. තැම්පත් කරලා තියෙන ස්වභාවයක් තියෙනවා. තේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ එකක් දෙකක් අඩු වෙලා අනිත් මේ තුන විතරක් පවතින්න පුළුවන්ද මේ වයින් කියලා. නෑ. ඒක හොඳට මතක තියාගන්න. රූපේ නිරෝධ කරන්න බෑ තනිව. වේදනාව නිරෝධ කරන්න බෑ තනිව. සංඥාව නිරෝධ කරන්න බෑ තනිව. විඥානය නිරෝධ කරන්න බෑ තනිව. සංඛාරය නිරෝධ කරන්නත් බෑ තනිව. එහෙනම් මේකේ තුනක් හතරක් අඩු කරලා එකක් ඉතුරු වෙන්න බෑ. එහෙම කරන්න බෑ. මේකට කියන්නේ අවිනිර්භෝගික ධර්මතා කියලා කියන්නේ. අපි ඉර අයින් කරලා ආලෝක විතරක් තියාගන්න බෑනේ. ආලෝකය අයින් කරලා ඉර තියාගන්නත් බෑ. අනේ ඒ වගේ එකිනෙකට සම්බන්ධතා තියෙන කර්ම කාරණා. තමයි ඒක නිසා මේකට කියනවා අවිනිර්භෝගික ධර්මතාවයක් කියලා කියනවා. මේ එකක් ප්‍රහාණය වෙන තැන සියල්ල නැති වෙනවා. එකක් ඇති වෙන තැන සියල්ල හට ගන්නවා. එහෙමනම් මේ කන්දහාන සම්මාදිට්ඨිය පිටු ළඟ තියෙනවා. පාදාන ස්කන්ධය පිළිබඳව තමන්ගේ මනස පිළිබඳව දිට්ඨිය තියෙනවා. පංච උපාදාන ස්කන්ධා දුක්ඛා පංචස්කන්ධා නෙමේ දුක්ඛා. දැන් ඉතින් අපි ඔය ප්‍රසිද්ධව කියලා දෙන්නේ පංචස්කන්ධේ දුකයි කියලානේ. ජාතිපි දුක්ඛා කියලා. ජාති හටගන්නේ මනසේ. මේ භෞතික ලෝකෙ නෙමේ. මනස තුලිනු ජාතිය නැති කරන්න තියෙන්නේ. ජාතියක් තියෙන්නේ මානසික ස්වභාවයක් තුළ. එන්නතෝ භෞතික ලෝකෙ නෙමේ. මේ කන්ධාන සම්මාදිට්ඨිය තියෙන්නත් ඕන. පංච උපාදාන ස්කන්ධේ තමතුලින් යංගිසි හඳුනා ගැනීමක් අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් හුදෙක් මේ මිනිස්සු නිකන් චිත්තාවේග වලට වැඩ කරන මිනිස්සු භාවයට පත් වෙනවා. ඒ නිසා මේ කර්ම පිළිබඳව දන්නවනම් එයා චිත්තාවේග ස්වභාවයක් හැටියට නෙමෙයි මේක පංච උපාදාන ස්කන්ධයක ක්‍රියාවලියක් හැටියට එයා මනාව මේ පිළිබඳව අවබෝධ කරගන්නවා. ඊළඟට පස්වෙනි කාරණේ තමයි මග්ග සම්මා දිට්ඨිය. නිවන් දකින්න තියෙන මාර්ගය කියන්නේ මෙන්න මේකයි කියලා මනා හඳුනා ගැනීමක් කරගන්නවා. බුද්ධිමය විදර්ශනාත්මකව විද්‍යාත්මකව තර්කානුකූලව තත්ථාකාරේ මන හඳුනා ගැනීමක් කරනවා. මොකද්ද? මෙන්න මේක තමයි මාර්ගය. හරි පින්නතුන්ට ඒ සම්මාදිට්ඨියක් තියෙනවද? මේක තමයි මාර්ගය. මෙන්න කළ යුතු වැඩ පිළිවෙල. මේකත් ලේසි කෙනෙකුට එන දෙයක් නෙමෙයි. මාර්ග සම්මාදිට්ඨිය. ඒ කියන්නේ මාර්ගය හරියට දන්නවනම් ඊළඟට තියෙන යට ගමන යන්න විතරයි. මාර්ගය දන්නේ නැත්නම් එයා ගමනක් යන්න උත්සාහ කළා වැඩක් නැහැ. මාර්ගය හොයාගන්න මුලින්ම උත්සාහ කරන්න ඕන. ඉතින් මෙන්න මේ සම්මාදිට්ඨික ස්වභාවල් ටික යංගිසි මිනිස්සෙක් ළඟ නැත්නම් ඒ මිනිස්සු ඇත්ත වශයෙන්ම මලමිනි ගන්නට පිළිගත්තට කමන්නේ නැහැ. ඕක තමයි අර අප්‍රමාදෝ අමත ප්‍රදම් ප්‍රමාදෝ මච්චුනෝ පදං කියුවේ. ඕක තමයි අප්‍රමත්තාන වියන්ති. ඒ ප්‍රමත්ත උන්නත් මලා වගේ තමයි. වැඩන්නේ මෙන්න මේ මේ මේ සම්මාදිට්ඨික ටික මේ ලෝකේ මිනිස්සෙගේ. මේක බෞද්ධ ධර්ම නෙමෙයි. මේක තමයි මනෝවිද්‍යාව. සියලු දෙනාගේම සත්‍ය මානසික ක්‍රියා ධර්මය. මොකද්ද මේ මග්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ? මාර්ගය පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබීම. කොහොමද පින්නතුන්ගේ මාර්ගය පිළිබඳව සම්මාදිට්ඨිය කොහොමද තියෙන්නේ කියන්න බලන්න. මොකද්ද මාර්ගය? මොකද්ද වෙන්න ඕන, මොකද්ද කෙරෙන්න ඕන කියලා ඔබ දන්නවද? නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේකයි මේකයි කියලා දන්නවද? තියෙන්න ඕනනේ. ඈ මොකද්ද මාර්ග සම්මා දිට්ඨිය කියලා කියන්නේ? ඈ අපි මේ සියලුම පංච උපාදානස්කන්ධයෙන් නිදහස් විය යුතුයි. ඒක තමයි මාර්ගය. මේ කාලයේ දහමින් වෙන්ව අකාලික විය යුතුයි. ඒක තමයි දහම මාර්ගය. අපි මේ දෘෂ්ටි වලින් නිදහස් වෙලා සියලුම දෘෂ්ටි වලින් සම්මා දිට්ඨික විය යුතුයි. දෘෂ්ටි නැති විය යුතුයි අපි තුල. මතවාද නැති විය යුතුයි අපි තුල. හාත්පස නිරෝධයක්ම නිදහසක්ම ලැබිය යුතුයි. මමංකාරය නැති කරගත යුතුයි. මමංකාරයට බර නොවිය යුතුයි. මෙන්න මේක තමයි අපේ මාර්ගය, අවබෝධය. පුජ්ජලත්වය ඉන්ද්‍රිය විෂය ඉක්මවිය යුතුයි. එයට තමයි මේ අපි වෙරදරන්නේ, මහන්සි වෙන්නේ. අන්න එහෙමනම් අපිට මාර්ගයක් ඇති වෙනවා. අපි තේරුම් කරගන්නවා මෙන්න මේ ක්‍රියාදාමයන් ටික පූර්ණත්වයට පත් කර ගැනීම තුළ තමයි අපිට තියෙන නිවන් දකින්න තියෙන මාර්ගය කියලා එයා අවබෝධ කරගන්නවා. මාර්ග සම්මාදිට්ඨියත් ඇති වෙනවා. ඉතින් හයවෙනි කාරණේ හැටියට අවසානයේටම එනවා. ඒකනම් ඉතින් ඵලය ප්‍රත්‍යක්ෂ වෙනවත් එක්කම තමයි ඇති වෙන්නේ. මොකන්ද ඵල සම්මා දිට්ඨිය? ඕක තමයි නැත්තේ. අනිත් ඔක්කොම තියෙන්න පුළුවන්. අර පහම හදා ගන්නත් පුළුවන් ඊට මෙහා ඉඳගෙන. ඵලයට එන්න මෙහා තමයි අර ඔක්කොම පහ. මොකන්ද? කම්මස්ස කතා, විපස්සනා, චතුසත්‍යක, කන්දහාන, මග්ග කියන මේ පහම ඵලයට මෙහා නිසා හදා ගන්න පුළුවන්. බුද්ධිමේ වශයෙන්, ඥානමේ වශයෙන් හදා ගන්න පුළුවන්. නමුත් ඵල සම්මා දිට්ඨිය ඉතින් ඵලයට පත් වීමත් එක්කම. ඒ කියන්නේ පින්නතුනේ මමත්වේ බර අඩු වෙලා කුසලේ ලෝකෝත්තර ශක්තියින් වැඩි වෙලා මමත්වය, එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය විෂය ඉක්මවා ජය ගන්න මොහොත තමයි ඵලය. දැන් ඔයත් ඉන්ද්‍රයන්ට බරයිනේ, මමත්වයට බරයි. මමත්වයට බරයි. මමත්වයට බැර ලෝකය කවදාවත් සාධාරණ තීන්දුව තීරණ දෙන කෙනෙක් නෙමෙයි. මම හරි කියන මතයට තමයි අවසානේ එන්නේ. සාධාරණ තීන්දුවට එන්නේ. ඒ නිසා ලෝකේ මමත්වයෙන් යුතු මිනිස්සු තමයි ওই නීති අරව මේ ඔක්කොම හදන්නේ. ඇත්ත වශයෙන්ම මේ පුජ්‍යල කල්ලියට වාසය වෙන විදිහට තමයි ඔක්කොම හදන්නේ. නේද? ඒක එක රටවල් වල එක එක නීති තියෙනෙත් ඒකනේ. එහෙන ලෝකෙම එකම නීතියක් තියෙනව එහෙම නැහැ. මේ පුජ්‍යල කල්ලියට, මේ පුජ්‍යල ආගමට, දර්ශනයට, ඒගොල්ලන්ගේ රටට වාසය වෙන විදිහට හදා ගන්නවා. නමුත් ලංකාව නම් ඒක අනිත් පැත්ත කරන්නේ. ඒක වෙන කතා. මේ නමුත් ඒක කවදාවත් සාධාරණ නෑ, යුක්තිසහගත නෑ. තේරෙනවද? ඒ නිසා මමත්වයේ තුල ඉඳගෙන කිසියම් ලෝක කොතනකවත් 100%ක් සාධාරණ නීතියකුත් නැහැ, දේශපාලනයකුත් නැහැ, පැවැත්මකුත් නැහැ, ආගමකුත් නැහැ, මොකක්වත් නැහැ. සාධාරණව. මමත්වයේ තුල කිසිම සාධාරණත්වයක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ වාසිය සහ පාසුව සහ ජයග්‍රහණය සහ මතය පතුරවා ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග පමණයි තියෙන්නේ. ගෙදර නෝනායි මහත්තයා රණ්ඩු වුණාද? අම්මයි දුවයි රණ්ඩු වුණාද? තාත්තයි පුතයි රණ්ඩු වුණාද? ඒ දෙන්නම කියන්නේ මම හරි කියලා. කවුරුත් කියන්නේ ඔයා හරි, මම වැරදි කියලා. එහෙම කියනවා. ඒ නිකන් පිටින් විතරයි. ඒ පිටින් විතරයි. ඒ කියන්නේ අර එකයිත් එක්ක බලයිත්තු දෙන්නෙක් ගන්න වැඩ පිළිවෙලින් තමයි කියන්නේ. ආ ඔයාරේ මම වැරදි කියලා දෙන්නේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. එකයිත් එක්ක දෙන්නේ ආලාට ඉත්තු දෙන්නෙක් කපන්න. ඒ නිසා එතෙන්දී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මේක තමයි හැටි, මමත්වයේ හැටි. ඉතින් මේ ඵල සම්මාදිට්ඨිය කියනක ඇති වුණා නම් පින්නතුනේ ඒක හරි අතිශයින්ම සන්තෝෂයි. ඉතින් මම සතුට වෙනවා, මට මේ හයම තියෙනවා. ඒ නිසානේ මම ඔයත් අන්න අනුශාසනා කරන්නේ. නැත්තම් ඉතින් මමත් මෙතනින් පහක් විතරයි නම් තියෙන, අනිත් එකට වගේ කියන්න කෙනෙක් නැහැ. මෛත්‍රී බුදුගේ කාලයට දාන්න වෙනවා. ඉතින් මට මේ හයම තාම පැහැදිලි. නමුත් මේක මේ හයම පැහැදිලි වුණේ ටිකෙන් ටික. මට මතක හිටෙන විදිහට මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය මට යම් යම් ආකාරවලින් තේරෙනවා අවුරුදු 10 විතර වෙනකොට. මට අත්දැකීම් වලින්ම මේ ක්‍රියාවේ ප්‍රතික්‍රියාවලියක් එනවා කියන එක දැනෙලා තියෙනවා. ඈ ඊට පස්සේ මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක මට ඇති වෙනවා අවුරුදු 16 දී විතර. මේකත් එකපාර ඇති වෙච්ච දෙයක් නෙමෙයි. එහෙම ඒ විදිහට දියුණු වෙලා යනකොට ඊට පස්සේ මට චතුසත්ත්වක සම්මාදිට්ඨිය, මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මට අවබෝධය ලැබෙනවා අවුරුදු 20 දී විතර. ඊට පස්සේ මේ කන්ධාන සම්මාදිට්ඨිය ඇති වෙනවා පින්නතුනේ අවුරුදු 21 වගේ 20ට ආසන්නම කාලයේදී කන්ධාන සම්මාදිට්ඨියත් ඇති වෙනවා. ඊට පස්සේ 22 දී වගේ මාර්ග සම්මාදිට්ඨිය ඇති වෙනවා. මට හොයාගෙන හොයාගෙන යන ගමනේ මේ ප්‍රත්‍යක්ෂ ආර්ය ඥානය සාගත්තේ ස්වාමීන් වහන්සේලා මුණ ගැහිමත් එක්කම තමයි මේ මාර්ගය කියන එක හරියට වැටහුනේ. නැත්තම් මේ ඉස්සෙල්ලා අර කාලේදී ඒක මාර්ගය පිළිබඳ වැටහීමක් නැහැ. ඇති වෙනවා. ඉතින් අවුරුදු 23යි 24ට ලබන්න කිට්ටුව තමයි මේ ඵල සම්මාදිට්ඨිය කියන එක ලබා ගන්න. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ උප්පත්තියෙන් ගෙනල්ලා වෙන්නේ නැති මේ කියලා නේද? ක්‍රමානුකූලව කාලයගේ යෑමෙන් ගොනු වෙච්ච දේවල්, තේරුම් වෙච්ච දේවල්. ඉතින් පින්නතුනේ මේ සද්ධර්මයේ හරිම ගම්භීරයි. ඉද භික්කවේ භික්ඛු සමාදිස්ස සමාපatti කුසලෝ හෝති. අපි සමාපatti කියන වචනය පාවිච්චි කරනවා නිරෝධ සමාපatti කියලාත් කතා කරනවා. හැම දෙයකින්ම නිදහස් වූ සමවතක් කියන එකකින් අදහස් වෙන්නේ නිරෝධ සමාපatti. සමාදිස්ස සමාපatti කුසලෝ හෝති. අපිට එක් එක් කාරණා පිළිබඳව තියෙන යම් ආකාරයක මේ සමාධිය. සමාධිය කියලා කියන්නේ ඇලීමක්. ඇලීම හේතු කරගෙන ඒ වෙනුවෙන් ඇතිවෙච්ච ආසත්ත බවක්, එහෙමත් නැත්නම් බැඳී යාමක්, ඒ වෙනුවෙන්ම මනස පිහිටුවා ගැනීමකට අපි කියනවා සමාධිය කියලා. ඉතින් අපි භාවනාවක් කරනවා කියලා සමහර අය කරන්නේ මොකද්ද? දුක් විඳ විඳ මනස අලවන්න බලනවා මොනවා හරි රූපයක, අරමුණක, සංකල්පයක අලවන්න බලනවා. ඔය ආගමිකයෝ කියලා උදේ හවස දවසට 4-5 වතාව 10-12 වාර කෑ ගහලා මේ යාඥා කළා. ඒ වගේ දේවල් වලින් උත් මේ මිනිස්සු කරන්නේ මේ මතේ මනස කොහොම හරි අලවලා තියෙනවා. ඒ විශ්වාසය තුල අලවල තියෙන. මොකද අර ආගම් පොත් වලින් කියලා දෙනවා ඒ විශ්වාසය බැහැර වුණොත් ඔබට ස්වර්ගය හිමි වෙනවා කියලා. බය කරලා තියෙනවා. අපායට යනවා කියලා. ඉතින් මිනිස්සුත් බයයි. මොකද දන්නේ නැහැ මොකක්ද කියන දේ කරන රොබෝ යන්ත්‍රනේ මිනිස්සු. ඉතින් මිනිස්සුත් ඒක තහවුරු කරගන්න බලනවා. ඉතින් ඒ වගේම මේ භාවනා කරන්න අපේ හාමුදුරුවන්ටත් දෙනවා, හා මේ සමාධියම වඩන්න. එතකොට ඒක කැඩෙන්න දෙන්නෙත් නැහැ. යම් කිසි සුවයකුත් ඒකේ තියෙනවා. ඉතින් කෙඳිරි ගගා අර මනස ආලවනු. කෙඳිරි ගගා කියලා කියන්නේ ඔබ සමාධියෙන් වඩන අය දැකලා නැද්ද දන්නේ? හරි අමාරු කාර්යයක් ඔය සමාධියෙන් ගොඩනගන එක. පුදුම වීර්යයක් යොදවන්න ඕන. ඒ වීර්ය අධික වීමේදී ඇත්ත වශයෙන්ම වෙහෙස වැඩි වීමේදී අර කන්දක් නැගෙන මිනිස්සුයෙකුට වඩා මහන්සි වුණොත් කෙඳිරි ගෑනකට කරේ ඒ කෙඳිරිය සිද්ධ වෙනවා. කෙඳිරි ගගා තමයි මේ භාවනා කරන්නේ ඊළඟට අර විශාල වීර්යයක් යොදන්න. දවසක් මාත් එහෙම ආරණ්‍යයක ගමන් කරද්දී ඉතින් භාවනා කරන කාලේදී මට මේ විශාල කෙඳිරියක් ඇහෙනවා. මේ මේ ශාලාවේ කොනකින් මම බැලුවා ගිහලා කවුද මේ කෙඳිරි ගන්න කියලා බලනකොට අර හාමුදුරුවෝ තියාරළු ගෙඩියක් එහෙම කටේ දාගෙන වේගෙන් වීර්ය කරගෙන මේ සමාධිය පිටවෙනවා. ඉතින් මමත් ඒ කාලේ සමාධියන් තුල පිටේවුවා. ඉතින් කොච්චරද කියනනම් වීර්ය ගන්නකොට මේ මගේ එක සැරයක් එහෙම තදින් වීර්ය කරද්දි මේ දතක පතුරක් ගැලවිලා ගියා දත් එකට හැපිලා. එතකොට හිතන්නකො කොහොමද කියලා කොච්චර වීර්ය කරනවද කියලා. එතකොට මම ඒක ගුරු ස්වාමීන් කිව්වා මේ මගේ හැමෝටම මම එහෙම දත් මිටි කාලව එහෙම වීර්ය කරනකොට මේ දත් පතුරක් ගැලවිලා ගියා කියලා. දත් කඩලා යනවා නේද? ඊට පස්සේ කිව්වා මේ ඒ කාලේ නම් හාමුදුරු කෙනෙක් හිටියා උන්වහන්සේ ඔන්න ඔකට මේ පිළියමක් හැටියට මේ ලී පතුරු දෙකක් හක්කට දාගත්ත භාවනා කළා කියලා. ඉතින් එහෙම එහෙම කිව්වා මම. ඉතින් ඒක තේරුම් ගත්තා මට තමයි කියන්නේ කියලා. ඉතින් එදා ඉඳලා ලී පතුරු දෙකක් හක්කේ තියාගන්නවා. දැන් නෑ ඒ කාලේ භාවනා කරන්නේ. ලී පතුරු දෙකක් හක්කට තියලා තදින් වීර්ය කරනවා. ඒ ඇත්ත වශයෙන්ම භාවනා කරලා ඉවර වෙලා ලී පතුරු දෙක ගත්තාම මේ ඒකේ දස් සෙට් එක තියෙන ලී පතුරු මොකද මේ තරමට ඒක තදින් හැපෙනවා. මේ එහෙමයි මේ ධ්‍යාන භාවනා වඩන්න ඕනේ. එහෙමයි මම ධ්‍යාන භාවනාවන් වල ඉහෙළම කරලා තියෙනවා. ඒ කියන්නේ ධ්‍යාන භාවනාවන් වල යන්න පුළුවන් ඉහෙළම தත්ත්වේ තමයි නේව සංඥාන අසංඥායතනයි. ඒක ඇත්ත වශයෙන්ම නිවන හා සමාන නිවන නොවන දෙයක්. නිව සංඥාන අසඤ්ඤායතනය කියලා කියන්නේ ඒ කෙනෙකුට පුළුවන් මේ ශරීරෙ නික්මිලා යන්න. ඕන දා අපි හිතමු කෙනෙක් වද බන්ධනයක් කරනවා. එහෙම නැත්නම් තමම මරන්න හදනවා. එහෙම නැත්නම් කුටියක් අල්ලගෙන කන්න හදනවා. එයාට විශාල වේදනාවක් දැනෙන අවස්ථාවක් කියලා හිතමුකෝ. එයාට ඒ වේදනාව එයාට හුලගන්න බැරි නම් ඒ නිව සංඥාන අසඤ්ඤායතන පුරුදු කරපු කෙනෙකුට පුළුවන් ශනිකව කයින් ඉවත් වෙන්න. ඊට පස්සේ කෑලි කපන් ගියත් දන්නේ නැහැ. කෑලි කපන් ගියත් දන්නේ නැහැ. ඒ වගේම නේ සංඥාන අසංඥායතනෙට වැදිලා ඉන්න වෙලාවක අපේ මේ වෛද්‍යවරයෙක් ආවොත් මැෂින් වලින් ලෙඩු බලන අපේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ ආවොත් නලාවෙන් ලෙඩාගේ තීරණය කරන වෛද්‍ය ක්‍රමයේ ආවොත් කියන්නේ තීරණය කරන්නේ මෙයා මැරිච්ච කෙනෙක් කියලා. හද වස්තු වැඩ කරන්නේ හර්දවස්තෝ නතර වෙනවා. මැෂින් එකට දාලා බැලුවොත් කියන්නේ මෙයා මලා කෙනෙක් කියලා. ඉතින් බුද්ධ කාලයේදී එහෙම පොත්පත්වල කියනවා කීප අවස්ථාවකදී මෙහෙම මේ මෙයා මැරිච්ච කෙනෙක් කියලා මිනිස්සු මේ රොඩු පොරුඩු ඒවා මෙහෙම දාලා ගිනි තියන්න ලැහැත්තිලා තියෙනවා. පස්සේ තමයි ඉතින් නැගිරින අර උත්තහන කර්මය කියලා නැගී සිටින කර්මයක් දාලා තියෙනවා. ඒකදී ඒ වෙලාවට එයා අවදි වෙනවා. එහෙම වෙනවා. يعني ඒ කාලෙත් බැලුවා මේ නිලවලට අත තියලා බැලුවා වැඩ කරනවද කියලා නෑ. හදවත රත තියලා බැලුවා නෑ. හුස්ම ගන්නවද කියලා බැලුවා නෑ. ඉතින් තීරණය කළා යමලා කියලා. ඔන්න ගිනි තියලා දාලා යන්න ඕන කියලා රොඩු බොරු දාලා ගිනි තියන්න බලනවා. ඒ නිසා එවැනි අවස්ථාවක් නිරෝධ සමාපත්තියත් එහෙමයි. නමුත් මම පැහැදිලි කරේ නේව සංඥා නාය සංඥායතනය කියලා කියන්නේ පුජ්ජල මතය මත පුජ්ජල අදිෂ්ඨානය මත වීරිය මත පවත්වන නිරෝධයක්. ඒක වීරයේ උපරිමය. නමුත් නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පුජ්ජල මතය තුල පුජ්‍යර උත්සාහය තුල පවතින දෙයක් නෙමෙයි. ඒකත් තරහා සමානයි නිරෝධ සමාපatti සමවැදෙන මොහොතේදී. නමුත් අර නේව සංඥා නාසඤ්ඤායතනේ වගේ බැඳිලා නැහැ. නේව සංඥා නාසඤ්ඤායතනේදී යම්කිසි බැඳීමක් තියෙනවා. ඒක ඊටාම සියුම් බැඳීමක්. උදාහරණයක් දක්වන්න පුළුවන්. සරුංගලයක් නූලෙන් බැඳලා තියෙනවා වගේ සියුම් බැඳීමක් මේ ශරීරයට තියෙනවා. නිරෝධ සමාපත්තියේදී එහෙම නූලක සම්බන්ධතාවයක්වත් නැහැ. එහෙම සම්බන්ධතාවයක්වත් නැහැ. අරක යටපත් කරලා අතෙන්ද ගියපු නිසා අර සම්බන්ධතාවය යාට බිඳින්න බෑ. මොකද මමංකාරය කියන එක එයා ළඟ ඉතුරු වෙලා තියෙනවා. නමුත් නිරෝධ සමාපත්තියේ යන කෙනා ළඟ මමංකාරය නැහැ. ඔර මමංකාරයේ සියුම් බැඳීමක්වත් නැති නිසා එයාට සම්පූර්ණයෙන්ම නිරෝධ වෙන්නට පුළුවන්. එහෙනම් සමාධිස්ස සමාපatti කුසලෝ හොති. මේ සමාධීන් වලින් නිදහස් වෙන්න ඕන සමාපත්තියට නිරෝධ සමාපත්තියකට සමවැදින්න ඕන කුසලෝ හොති. මෙතන තමයි කුසලය තියෙන්නේ. මේ සියලු සමාධීන් වලින් නිදහස් වෙන්න පුළුවන් නම් ඒක තමයි කුසලය. අපි නොයෙකුත් නොයෙකුත් දේවල් වලට ওই සමාධිගත වෙලා තියෙන්නේ. දැන් ඔබේ ස්වාමියා ගැන, ඔබේ බිරිඳ ගැන, ඔබේ යාන වාහනය ගැන, ඔබේ දීපල ගැන, ඔබගේ අඳුරන ඥාති මිත්‍රාදී හිතයිසි ගැන, හොඳ නරකය ගැන තියෙන්නේ අපිට යම්කිසි සමාධියක්. ඒ සමාධීන් සමහරේ වැඩි සමහරේ අඩුයි. අපි දන්න හඳුනන දේවල් අපිට සමහර දේවල් වේදනාව අඩු දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා වේදනාව වැඩි. බැඳීම් වැඩි දේවල් තියෙනවා. බැඳීම් අඩු දේවල් තියෙනවා. ඔතනින් තියෙන ප්‍රධානම බැඳීම තමාට තමා තියෙන බැඳීමනේ. අපි ඒක ඇත්තෙම ලිහන්න ඕන. අපි අනිත් ඒවා නෙමෙයි ලිහන්න ඕන. මුලින්ම තමාට තමා තියෙන බැඳීම. මේ මොකද ප්‍රධාන බැඳීමෙන් නිදහස් වුණොත් එහෙම අනිත් බැඳීම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කුසල ධර්මය දියුණු කරගන්නට ඕන. මේ ආකාරයට ඊටාම ගැඹුරු ශ්‍රී සද්ධර්මයන් තථාගතෝ ආසවානං කයා ආසවානං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ආස වක්ඛයාවහන් වූතු කියලා අපි කියන්නේ. ආස වක්ඛයා කියලා කියන්නේ ආශ්‍රවයෝ නැත. ආශ්‍රවයෝ කියලා කියන්නේ මම ඔබ සරල වචනයකට ගේන්නම්කො තේරෙන්න. ආශ්‍රය කියන්නේ මොකද්ද? ආශ්‍රය කරනවා කියන්නේ මොකද්ද? හේවයින්ම බිඳිලේන වචන ඔය. ආශ්‍රය කරනවා කියලා කියනවාද? හිතවත් ලෙන්ගතු කතා බහ කරන, ගනුදෙනු කරන කෙනෙකුට අපි කියනවා ආශ්‍රය කරන. එතකොට ආසවක්ඛයා කියන්නේ ආශ්‍රයක් නැත. පංච උපාදානස්කන්ධයේ කිසිම ක්‍රියාවලියක් සමග ආශ්‍රයක් නැති ආසවක්ඛයා. ආසවානං චේතෝ විමුක්ති. මේ ආශ්‍රවයන් වලින් සිත නිදහස් කරගන්න. පඤ්ඤා විමුක්ති. දැන් ඔය ප්‍රඥාව කියන එක අපිට තිබ්බට ප්‍රඥාව කියන එකත් ඒක තමයි අපි ගන්න ඔරුව පන්දම හැටියට අපි මේ ගමන යන පඤ්ඤා විමුක්ති. ප්‍රඥාවත් විමුක්ති කරන්න ඕන. දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්ව උපසම්පජ්ජ විහෙරති. දිත්තේව ධම්මේ කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරනවා. මේ ඉන්ද්‍රයන් හයෙන් එහාට ගමන් කරපු ඒ ශ්‍රී සද්ධර්මය සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. මේ ඉන්ද්‍රිය ධර්මයන් ඉක්ම වූ ඒ සත්‍ය උපදවාගෙන වාසය කරනවා. සයං අභිඥා, ඉන්ද්‍රියන් හයෙන් නිදහස් වෙන්න ඕන. ඒ නිදහස් වූ සත්‍ය සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඒ සත්‍ය උපදවාගෙන වාසය කරනවා. දැන් බැරිව තියෙන කාරණේ ඕකනේ. උපක්ලේශ සූත්‍රය ඉන්ද්‍රියන් තුල සමාධි භාවනා නෙදෙන්නේ. ඉන්ද්‍රියන් තුල පැවැත්ම තියෙන්නේ, ඉන්ද්‍රියන් තුල ආශ්‍රය තියෙන්නේ. ආසවක්ඛයා වෙන්න ඕන, ආශ්‍රවය ක්ෂය වෙන්න ඕන. එහෙම නැත්නම් ආශ්‍රවය නැති වෙන්න ඕන. වැරදි යාළුව ටිකක් ආශ්‍රය කරන්න. මාර්යෝ තමයි යාළුව හැදෙර ආශ්‍රය කරන්න. සමහර වෙලාවට කියන්නේ යානම් මාර යාළුවෙක් කියලා. ඉතින් මෙතන මාර යාළුව 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා ආශ්‍රය කරනවා. තොර මොකද අපිට හිතා ගන්න තේන්නේ? මාර යාළුව 6 දෙනා ආශ්‍රය කරනකොට ප්‍රවේශම් විය යුතුයි. ඒ ආශ්‍රය නිදහස් විය යුතුයි, නැත්නම් ඔබට නිවනක් නැහැ. ආසවක්ඛයා වෙන්න ඕන. ඒ නිසා ඒ වෙලාවේද අපි ප්‍රාර්ථනා කරන්නේ, නිවන් ප්‍රාර්ථනා කියන්නේත් ඒකට. ආසවක්ඛයා වහන්න ඕතු ආශ්‍රවශ්‍රය කිරීමට හේතු වේවා. සබ්බ දුක්ඛා පමුඤ්ඤතු කියලා සමහර අය කියන්නේ. ඔගේ පබුජ්ජතු කියලත් කියනවා. ඉතින් මං තේරුම් කරලා දීලා තියෙනවා ඔක්කොටම වැඩිය හොඳයි තේරෙන විදිහට සබ්බ දුක්ඛා නිරුජ්ජතු කියලා කියන සියලුම දුක් නැති වේවා. එහෙම ප්‍රාර්ථනා කළාට නම් හම්බ වෙන දෙයක් නෙමෙයි මේක. විදර්ශනා කරලා අවබෝධ කරගන්න දෙයක්. මේ මුලින්ම අර කිව්වා වගේ Tamanට ඇති වෙන්න ඕන ඒ කන්දාන සම්මාදිට්ඨියේදී ඇති වෙනවා මේ සිත මමයි, මම සිතයි කියලා ගන්න ස්වභාවය ටික ඈත්ව දකිනවා. අන්න එතන විශේෂ ලක්ෂණයක් මේ කන්දාන සම්මාදිට්ඨිය. මම සිතයි, සිත මමයි කියලා ගන්න එක ඈත් වෙනවා. එහෙම නැත්තම් ඉතින් ඒ සම්මාදිට්ඨිය ඇත්ත වශයෙන්ම ඇති වුණේ නැති වුණොත් එයාට මාර්ගයකට හුම්කම් දෙන්න හිතෙන්නෙත් නැහැ, ඵලයක් ලබන්නත් බැහැ. හතරවෙනි කාරණයක් ඇටින්නේ තියෙන කන්දාන සම්මාදිට්ඨිය. අනිවාර්යෙන් තමන්ට තේරුම් ගන්නට ඕන පාදානස්කන්ධයේ මනස හිත කියලා කියන්නේ වෙනම දෙයක්. මගේ හැඟීම් දැනීම් විඳීම් කියලා කියන්නේ වෙනම දෙයක්. මට තියෙන්නේ ඒ දේ කළමනාකරණය කරන්නත්, ඒ දේ තේරුම් කරගන්නත්, ඒ දේ වටහා ගන්නත්, ඒ දේ මමයි, මම ඒ දෙයයි කියලා එකම වස්තුවක් හැටියට ගන්නෑ. නේ සමහර අය කියන්නේ ඇඟිත් දුවන්නේ කොලේ කියලා නේද, කොළපාට කියලා. ඒ එතකොට එයා පක්ෂේ මමයි, මම පක්ෂේ ඇයි. ඇඟේ දුවන්නේ නිල් පාට කිව්වොත්, ඇඟේ දුවන්නේ රතු පාට කිව්වොත් එහෙම ඉවරයි. තේ ඇඟේ දුවන්නේ මමත්වයේ වුණොත් එහෙම බෑ. මේ ඇඟ ඇතුළෙම තියෙන දේක් තමයි පංච උපාදානස්කන්ධය. ඒ තර අර වගේ අර දැඩිව පක්ෂේ ගත්තා මේකත් ගත්තොත් එහෙම ප්‍රශ්නයක්. කොට යාට නිදහසක් වෙන්නේ නැහැ. ඒක යුක්ති අයුක්ති බලන හම්බෙන්නේ තමන්ගේ පක්ෂේ පාටේ හා මතය වෙනුවෙන් වැඩ කරනවා වගේ. ඒගොල්ලෝ අපිත් අපේ මමංකාරය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. හොඳට හෝ වේවා නරකට හෝ වේවා තමන්ගේ හිත රිද්දෙව්වොත් එම අම්මා තාත්තත් එක්ක හරි පරිගන්නවා. ඇයි? මම මනසයි. එයාට ඒක විදර්ශනාවක් පේන්නේ, එයාට පේන්නේ එයාගේ හිත රිදෝපේක විතරයි. ගොඩක් දරුවන්ට වෙලා තියෙන එකනේ, කොහේ හරි ඉන්න මේ බේබද්දෙක් ඇවිල්ලා කියන වහසිබස් වලට රැවටිලා රාම තාත්තගේ සත්‍යවාදී වචනේ හිත රෙදෙන්න කියනවා. ඉතින් ඒක කියපු ගමන් අන්න මගේ හිත රෙදෙව්වා. ප්‍රඥාවනේ. ඒ නිසා අපි ප්‍රඥාව හීන අයත් එක්ක කටයුතු කරනකොට හරි පරිස්සමෙන් ක්‍රියා කරන්න වෙනවා. එයාට තේරෙන්නේ එයාගේ හිත සනසන එකයි රිදවන එකයි විතරයි. ඊට වඩා ගැඹුරක් පේන්නේ නැහැ. ඒකයි භයානක. දැන් අපි වුණත් සමහර වෙලාවට යම යම්මායට කරුණක් මොනව හරි කිව්වහම ඊළඟට ඒගොල්ලන්ට තේරෙන්නේ ඒගොල්ලොන්ගේ හිත රිදෙව්වා. ඔලගේ හිත රිදෙව්වා. මොකද මම මනසයි, මනස කියන්නේ මමයි, උපාදානය මමයි, මම කියන්නේ උපාදානය කියලා වෙන් කරලා ගන්නෑ. මේක සංසිඳුවා ගත යුතුයි කියලා දන්නේ. මේක මකා ගත යුතුයි කියලා දන්නේ නෑ. ඒ සානිවාරයෙන් ඒ ප්‍රභේදනය නම් අඳුනගත යුතුමයි මනස නිදහස් කර ගැනීම සඳහා. සංකන්දාන සම්මාදිට්ඨියේදී මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි, මේ තියෙන්නේ මාගේ ප්‍රඥා මහිමයයි කියලා වෙනස හඳුනා ගන්න ඕන. මෙතෙන්දී අභියෝගය මේ දේශනාවවත් ස්වාමින් වහන්සේවත් වෙන පොතක්වත් වෙන ආගමක්වත් නොවේ. කවුද අභියෝගය? තමාට කවුද අභියෝගය? තමාට තමාම අභියෝගය. තමා ඇවිල්ලා ඉන්නේ දැන් තමන් ජය ගන්න, සචිත්ත පරියෝ දපණං කරගන්න, තමන්ගේ හිත මනාව දමණය කරගන්න ඇවිල්ලා ඉන්නේ. ඒතකොට අනුන්ගේ වචන අභියෝගයක් කරගෙන හරියන්නේ නැහැ. තමන්ගේ ඍදුම අභියෝගයක් කරගන්න ඕන. අනුන්ගේ වචනේ නෙමෙයි අභියෝගය කරගන්න ඕන, තමන්ගේ ඍදුම. දැන් වෙනද අපි අභියෝගය කරගත්තේ? අපේ ඍදුම නෙමෙයි අනුන්ගේ වචනය. ලස්සන කතාවක් තියෙනවා. සෙන් කතාව. ඉතින් මේ එක එක සාමින් වහන්සේ කෙනෙක්ගේ මේ පන්සලේ ළඟදි මහාන වුණා හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් මේ සාමින් වහන්සේ ටිකක් මේ ළඟදි මහාන වෙච්ච කෙනෙක් නිසා, වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනෙක් නිසා ආඩියක් ද්වේෂ චරිතයක් වගේ. ඉතින් මේ ලොකු හාමුදුරන්ට හරි ප්‍රශ්නයක්. මේ පුජ්‍යලේ හයියෙන් කෑ ගහනවා, ලොකු හාමුදුරන්ට බයිනවා, අනිත් හාමුදුරන්ට බයිනවා, පාරේ තියෙන මල් පෝච්චි බෙල්ලගෙන යනවා, මේ හරියට වෙලාවට කාලසටහනකට වැඩ කරන්නේ, කතා කර කර ඉන්නවා, හයියෙන් කෑ ගහනවා, නොයෙකුත් වැඩ. ඉතින් අර සායින් වහන්සේට ගිහිල්ලා කිව්වා, සායින් වහන්සේ මේ හාමුදුරු හරි කරදරයක්, මෙයා මේ පන්සලෙන් නැරපන්න, මේ තියාගන්න බෑ, අනිත් අයටත් භාවනා කරන්න බෑ කිව්වා. ඉතින් ලොකු හාමුදුරු කියනවා, බෑ බෑ, එයාම එලවන්න බෑ. නෑ සයින් වහන්සේ, අපිට කරදරයක් නේ. නෑ නෑ, එහෙම කියන්න එපා, ඒ මගේ ගුරුවරයා කියලා කිව්වා. නේද? ඒ මගේ ගුරුවරයා. මොකද ඒ උන්වහන්සේ තෙන්දි පුජ්‍යලයා නෙමේ වැඩිකාරය කෙරෙව්වේ තමන්ගේ කම්පණය. ඇයි? මට මෙතෙක් කාලයක් දැනුන් නැති මගේ හිතේ තියෙන තරහවට අවුස්සල පෙන්නන කෙනා. යාළුවාට ගින්දර තියෙද්දි පේන්නේ නැහැ නේ හරිය සාමකාමී. සමහර අය ඉන්නවා හරිය සාමකාමී මේ බඹර කූඩු. බලන්නකෝ සාමා බිල්ලාගේ තියෙන සාමකාමීත්වය. හෙමීන් අඩිය තියෙන නිකන් තාපසේක් වගේ දැකලා තියෙන්නේ. දැක කීප සැර ඇටමාලි මුත් අතේ තියෙන. රවුලත් තවලා. අපිටත් වඩා හෙමින් කතා කරන්නේ. දැකලා නැද්ද වීඩියෝස්? එනේ දැන් හරිය හිමින් කතා කරන්නේ හරිය සෝද හේරේ. හැබැයි හිමින් කතා කරලා කියන්නේ ගහනවා අපි බෝම්බ කියලා. එහෙම කියන්නේ. හිමින් කතා කරන්නේ නම් කියන්නේ බෝම්බ ගන්නවා කියලා අපි. අපි ගැවුවොත් අපි ගහනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ බඹර කූඩු කියන්නේ. බඹර කූඩු තියෙනවා. ඒක ඉතින් අපි තුල හොයාගන්න පුළුවන්. සමහර අය ඉන්නවනේ අනේ ආම්බුරුනේ මට නම් මොහොකටවත් ආසාවක් නැහැ. ඉතින් මම නිකමල කියනවා එහෙනම් ඉතින් ඔය කලේ තියෙන මාළේ දෙන්නකෝ මට. ඒක දිනු කොහමද කොහොමදේ? ඉතින් මගෝ එහෙනම් නැහැ කියලා මොකක්ද ආසාවක් නැහැ කියලා. මට ඕනවට නෙවෙයි මං ඉතින් කිව්වේ ඉතින් එයාට පෙන්නලා දෙන්න ඒක. එතකොට ඇවිස්සලා කියනවා දුබවන්සෙට මොකටද කියනවා. දවසකුත් එක මහත්තයෙක් කිව්වා මේ රටෙන් කෑල්ලක් දෙන්න අර මතවාද පතුරවගෙන යන කෙනෙක් කිව්වා මේ හාමුදුරනේ එච්චර මොකද්ද මේ අන්තවාදී වෙන්නේ ඕක කොටසක් දුන්නා මොකද වෙන්නේ මෙච්චර ලොකු රටක් තියෙනවා කියලා. මං කිව්වා මහත්තයට මේ පර්චස් කීයක් තියෙනවද මහත්තයගේ ගෙදර ඉඩමේ? පර්චස් 40ක් තියෙනවා කිව්වා. මහත්තයා මට දෙන්න බැරිද පන්සලක් අදා ගන්න 10ක්. අන්න තරහ ගියා. ඔබ හන්දේට ඇච්චර ලෝභකමක් තියෙනවනම් ඕන්න මම දෙන්නම් කිව්වා. ඒ කියන්නේ මං කිව්වා ඔය දෙනොත් තරහා ගිහිල්ලානේ ඔය කියලා කියන. එහෙම වයින්නේ. මං කිව්වා ඒ වගේ තමයි රටකත්. ඒ පෝචස් 40ක් එක ගේ හදලා තියෙන්නේ පහක වෙන්න පුළුවන්. නමුත් 40ක් තියෙන්න ඕනනේ. ඈ. සේවයයි. දැන් මේ ලෝභය නැති කරනවයි කියලා කියන්නේ මොහොකටවත් ආසාවක් නැති වෙලා ඉන්නවයි කියන එක නෙමෙයි. ආසාව නැතිකමත් ලෝභයක්, ආසාව ඇතිකමත් ලෝභයක්. ආස වක්ඛයා කියලා කියන්නේ අන්න ඒකට. ආශ්‍රවශය කළා කියලා කියන්නේ දැන් දැන් ලෝභ නැතිකමත් ආශ්‍රවයක්. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මොකටවත් ආස නැති අය ඉන්නවනේ ඕන තරම් ඉන්නව මං ආස නැහැ. දැන් සමහර අය ඉන්නුනේ වාහන පදවන්න ආස නැහැ. ඇයිනේ මොකක්ද හේතුවක් ඒකට තියෙනවා? බයයි. බයයි එක්කෝ රියානුතුරක් දැකලා, එහෙම නැත්නම් රියානුතුරක් වෙලා, එහෙම නැත්නම් ඒකට තියෙන පළවෙනි දවසේ මොකක් හරි පදවන්න ගිහිල්ලා සිදුවෙච්ච අනතුරකින් පස්සේ යා ඒකට බයයි. ඕමනේ මේ ලංකාවේ ඉන්න මේ ගුවන් යාන වල යන බය අය යන්නේ. මන් දන්න එක ගායකයෙකුත් ඉඳලා තියෙනවා, එයා පිටරටක කවදාවත් ජීවිතේට ගිහිල්ලා නැහැ. ගීත ගායනා කරන්නේ ලංකාව විතරයි. මොකද ගුවන් යාන වල යන්න තියෙන බයට. ආසාවක් කියලා කියන්නේ ආසාව නැති කම නෙවෙයි. ආසාව නැති කමත් ආශ්‍රවයක් වෙන්න පුළුවන්. මම මොකටවත් ආස නැති එකත් හොඳ නැහැ. ඒකෝ ආස තියෙන එකත් හොඳ නැහැ. ආස නැත්තම් ආස නැති වෙන්නෙත් හේතුවක් පදනම් කරගෙන. ආසනං ආස වෙන්නෙත් හේතුවක් පදනම් කරගෙන. හේතුවක් පදනම් කරගෙන ආස නැති වෙනවනම් ආස කරනවනම් එතන ආශ්‍රවය තියෙනවා. ඊටාම ගැඹුරු තැනක් මේ නොපෙනෙන පැත්තක් අවදි කලේ. කාටවත් හිතා ගන්න බැරි දෙයක්. දැන් කෙනෙක් කියනවා මම දූරියන් කන්න ආස නැහැ. ඇයි කියනවා? සමහර අය කියනවා ඒක මිල වැඩි. ඒ නිසා අපි කන්න ආස නැහැ ඒක. සමහර අය කියනවා ඒක හරි ගඳයි. මට ඒ සුවඳ හරියන්නේ නැහැ. ඒකට හේතුව පදනම් කරගෙන ආස නැත්තේ. දැන් කිසි මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සෙන් අපි ආස නැහැ. මොකද? ඒ මිනිස්සගේ කතාව හරි හොඳ නැහැ. ওই කඩලාපික කියනවා. හරි නැහැ. හිතරේ දෙන්න කතා ගන්නවා. එහෙ නැත්නම් ඒ මිනිස්සගේ මූණ හොඳ නැහැ. ජකෙක් වගේ. මොකක් හරි හේතුව. ඒ නිසා ආසාව නැති එකත් ආශ්‍රවයක්. ඉතින් ආසාව නැති එක ආශ්‍රවයක් හදලා තමයි අපේ හාමුදුරුවෝ මේ ආසාව නැති කරන්න හදන්නේ. මොකද්ද මේකේ කෙස් තියනවා, ලොන් තියනවා, බඩවැල් තියනවා, කුණු ගඳ ගන්නවා, පිළිවිල් ගඳ ගන්නවා, පණුව ගන්නවා, දිරනවා, ඇටකටු තියනවා කියලා ආශ්‍රවයක් හදනවා. හදලා කියනවා දැන් ආස නැහැ නේද? ඔව් ආස නැහැ. හැබැයි ආසාවක් එයා වෙලා නැහැ. ආශ්‍රවයක් හදලා තිත්ත කරලා තියෙන්නේ. දැන් තේරෙනවානේ ඉන්දියාවේ තිබිච්ච එක්ස්පයර් වෙච්ච භාවනා ටික ලංකාවේ ගෙනල්ලා බුද්ධ ධර්ම විනාශ කරලා අර දෙමළ හාමුදුරු ගියානේ. දෙමළ හාමුදුරු කෙනෙක් හිටියා ඒ බුද්ධ ඝෝෂ කියලා. සිංහල පොත්වල අපි ලියාගෙන තිබුණේ කුණුහරුප කියලා අපි හිතනවද? නැහැ. අපි සිංහලෙන් ලියලා තිබ්බේ බොහොම වටින දේවල්. ඒ ඔක්කොම එකතු කරලා පිච්චුවා. ගිනි තිබ්බා. ගිනි දියලා ඒගොල්ලන්ගේ විකෘතිය එක්ස්පයර් වෙච්ච භාවනා ටික ඔක්කොම ගෙනල්ලා මෙහි ගෙනල්ලා ගහුවා. දැන් හොයාපියක නිවන මට පේනවනේ බුදුහාමුදුරුවන්ගේ නම Hindu ධර්මය. හැබැයි අපි බුදුහාමුදුරන්ගේ නමින් තමයි අරන් යන්නේ. මේක අපිට විතරක් නෙමෙයි තානිත් ඔය ආගම් කීපයකටම වෙලා තියෙනවා. ගාගමක තියෙනෙත් ඒකම යුදෙව් දහම වෙන කෙනෙක්ගේ නම. ශාස්ත්‍රවරයෙ මැරුණට පස්සේ බුද්ධමය විප්ලවය තුළ සිද්ධ වෙන දේවල් තවත් ආගමක් තියෙනවා. ඒකේ තර්කය තව එකක තිබිච්ච කෝපියක් ගහලා මේක මෙව කරලා හදලා තියෙනවා. ඒ මොන ප්‍රසිද්ධ දෙයක් මන් දන්නේ කුරානයේ තියෙන බයිබලයේ කීවන් කෝපියක් කියලා කියනවා. මන් දන්නේ ඔය කියන දේවල් මන් කියන්නේ හරියට. මොකද ඕවා කියන්න කියන්නේ අපිට මොකද සිකියුරිටි ගන්න නැහැනේ. ඒ නිසා පරිස්සමෙන් කියන්න ඕන. එක එකයි කියනවා. අපි දන්නේ නැත්ත නැත්ත. හරවත් කියනවා ඉතින්. බුද්ධාගම එක නම් ඉතින් ෂේප් වෙන්න පුළුවන් ආමුදුරු වෙච්චර සැර නැහැනේ. බැලලා ඕන්න අයියයි. එචර මරන්නේ නැහැ ඒ නිසා කවන්නේ. ඒ බුද්ධාමේ තියෙන වාසිය හොඳ තර්කානුකූලව යමක් බේර ගන්න පුළුවන්. ඉතින් එන උපරණ පැත්තක් පෙන්වන්නේ හේතු සාධක සහිත කරන අතහැරීමක් ආශ්‍රව යොෂය කිරීමක් නොවේ. එහෙමනම් ඔබ මෙතෙක් කාලයක් ආසා නැහැයි කියපු එක ඇස්සේ ආශ්‍රවයක් තිබිලා තියෙනවා. ආසාවක් යාවෙලා නැහැ. එහෙනම් ආශ්‍රවය නැති කිරීමත් හොඳ නෑ කියලා මුලින්ම කියනකොට ඔබට හිතුන මේ මොකද්ද කියන්නේ කියලා. දැන් ඔබට පැහැදිලි ඇති මේ ආසාවක් නැහැ කියන එක ඇස්සේ තියෙන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඉතින් වැරදි තැනින් බුදුදහම අල්ලගත්ත මිනිස්සු ජීවිතය අසාර්ථක කරගත්තා. එක බාසුන් නැහැ කෙනෙක් ඇවිල්ලා මෙහෙ කිව්වා හම්දුනේ මම ලොකුවට ගියේ හැදුවේ නැහැ කිව්වා. මම ඔය ඇයි හැදුවේ නැත්තේ? මේ අතහැර ගන්න බැරි වෙයි කියලා. අතහැර ගන්න බැරි වෙයි කියලා ලොකුවට ගියේ හැදුවේ නැහැ කිව්වා. අතහැර ගන්න පුළුවන් විදියට ඒ කිව්වා ගියේ හැදුවේ. මම අහව ගියේ කාමර ගියක් තියෙනවද? මුළු ගේටම තියෙන කාමර දෙකයි කිව්වා. එකක් කුස්සිය කිව්වා, අනිත් එක නිදාගන්න කාමරයි කිව්වා. මුළු ගේටම කාමර දෙකයි තියෙන්නේ. දැන් මේ බාසුන් නැහැ කෙනෙක් සල්ලිත් තියලා තියෙනවා. හොඳට තියෙනවා. ඇයි බුදුදහම වරදවා ගැනීම හේතුව? දැන් අපේ ගම් පලාතට ගියත් එහෙමයි. හොඳට මේ හැම බණ පදයක්ම අහන මිනිස්සයා ඒ මනුස්සයා දීපලවලට වෛර කරනවා. කොහේ හරි ගයක් දොරක් හදාගෙන ඉන්නෝ දැක්කොත් එහෙම තොපියෝව මරුණාම ගෙනියන්නද කියලා බයිනවා. මේ බනහන ගෙනත්. මොකද බනවලින් උගන්ලා තියෙන එක. ඊට පස්සේ වාහනයක් එහෙම එහෙ දැක්කහම මේ පිර රටවල් වල තියෙන යකඩ ගොඩවල් ගෙනල්ලා මේ මේ මේ මේ මේ මෙහි ගොඩ ගන්නවා මේ මහ පොළොවට බර වැඩි කියලා ඒකටත් බයිනවා. වාහන දැක්කහම මේ වෙන රටවල් වල තියෙන යකඩ ගොඩවල් ගෙනල්ලා මෙහි ගොඩ ගන්නවා මහ පොළොවට බර වැඩි කියලා බයිනවා ඒකට. ඉතින් කියලා වැරන්නේ. ඉතින් අපේ බන වලින් අපි කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මිනිස්සයා මේ මොනෝ ගොල්හද කියලා අපිටම හිතා ගන්න බෑ. අපිට හම්බෙච්ච ගුවන් කාලය තුල අපේ ස්වාමීන් වහන්සේලා එක දෙයක් ප්‍රායෝගිකව පේන තියෙනවා. අපි ආර්ථිකයෙන් පිරිහිලා තියෙනවා, මානසික වශයෙන් පිරිහිලා තියෙනවා, සංස්කෘතික පොතක් ඇත්තෙම නැහැ අපිට. හැම දෙයකටම වෛර කරගන්න, පොඩ්ඩක්නම් කලකෝලහල කරගන්න සමාජයක් තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට බිලීබා ගන්න පුළුවන් බෞද්ධ ටිකක් ඉන්නවා. ඕන විශ්වාසයක් ගෙනල්ලා හතුරුවන් හරි ලේසි. මොකද අපේ අය මිත්‍යා දෘෂ්ටිකත් නැහැ, සම්මා දිට්ඨිකත් නැහැ. මෙවැනි ගැඹුරු කරුණු කාරණා ටිකක් අහුරු වෙච්ච ජීවිතයකට මේ මෝඩ කතා කියලා මිනිස්සු රවට්ටන්න බෑ. එයාට පෙන්නන්නේ ඔය ඔය ආගමක් ඇතුළේ තියෙන මෙන්න මේ තත්වාරෝපණය. ඔය හදන්න ඔයා මෙන්න මේ වගේ විඥාන පද්ධතියක් මගේ ඔළුවේ ලියන්න. ඈ ඔය වගේ විඥාන පද්ධති මේ ලෝකේ ඕනතරම් තියෙනවා. ඈ ඔය වගේ සංඥාවල් වල රැඳීම සිටීමෙන් ඇති ප්‍රතිඵලය මෙන්න මේකයි කියලා පැහැදිලිවම එයාට මේ මානසික විග්‍රහය තුළින් උගන්වන්න පුළුවන්. ආගම් වෙනස් කරන්නේ තත්වාරෝපණයෙන් කවලා. මේ දෙවියෙක් ඉන්නවා, දෙවියෙක් ඉන්නවා, භූතයෙක් ඉන්නවා, යකෙක් ඉන්නවා කියලා අරක දවසට 10 වාරක් කියවල තියෙනවා. අර එක්තරා පිරිසක් ආගමට ඕනෝට වැඩි ආසත්ත වෙන්නේ ඇයි? ඔවුන් මේ තත්වාරෝපණය දවසට 5 පාරක් 6 පාරක් කරනවා. එතකොට ඒකෙන් ආවේශ වෙලා වගේ නිතරම ඉන්නේ. තේරෙනවද? තත්වාරෝපණය මනෝවිද්‍යාත්මක වැඩක් ඕක. ත්‍රස්තවාදී මානසිකත්වයක් ඇතුළත් කරන්නේත් එහෙමයි. තත්වාරෝපණය. කවල. ඊට පස්සේ හායි කියලා කෑ ගහනවා. ඔබ තමයි ජීවිතේ මනසේ ස්වභාවය. මනුස්සයා හරිම අසරණයි. අර මනස මමයි මම මනසයි කියලා තත්ත්වය තමයි මිනිස්සු ඕන තැනක ඉන්නේ. ඒ නිසා මනසට සුවදශීලී ලෙස ආමන්ත්‍රණය කළොත් ඕනෑම කපටි ජාවාරම්කාරයෙකුට ඕනම මනසක් ආක්‍රමණය කරන්න පුළුවන්. පෙන්වන්න තියෙන වාචික හා කායික රංගණය පමණයි. පරමාර්ථය මොකක් වුණත් දැන් අපේ සිංහල බෞද්ධයන්ටත් එක්තරා ආගමික කණ්ඩායමක් ඉන්නෝ පුදුම සුහච කීකරු භාවයක් පෙන්නලා තමයි මේ ව්‍යාපාරය මෙව පවත්වාගෙන යන්නේ. නමුත් අපිට කිසි ආදරයක් නැහැ. කරන්නේ රැවැට්ටීම. ඊළඟට අපේ නායකයෝ ළඟට ගිහිල්ලත් ඒගොල්ලෝ පුදුමාකාර නිවට නියාලු සුවච කීකරු භාවයක් පෙන්වනවා. හිත යටින් මෝඩයා කියලා වැඩේ කරගන්නවා. රට ග්‍රහණුකූලව අල්ලනෝ මේ රට විනාශ කරන්න උපක්‍රම යොදනවා. ඒක අපිට හොයාගන්න බෑ. ඇයි? මම මනසයි, මනස මමයි කියලා අපි හිතාගෙන ඉන්න කෙනාට අර මනසට දැනෙන දේ තමයි එයා පිළිගන්නේ. නමුත් මනසට දැනෙන දෙයින් එහා දෙයක් තියෙනවා. මනසට දැනෙන දෙයින් එහා දෙයක් තියෙනවා. එතකොට මනසට දැනෙන හැම දෙයක්ම සත්‍යයක් නෙමෙයි. මනසට දැනෙන හැම දෙයක්ම සත්‍යයක් නෙමෙයි. ඇහැට පේන හැම දෙයක්ම සත්‍යයක් නෙමෙයි. දැන් බඹර කූඩුවක් පේන්නේ ලස්සන දෙයක් හැටියට නෙමෙයි. සත්‍යයක්ද? නෑ, සත්‍යයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. ඊළඟට අපි ගැඹුරු ඉතාම ජලය පේන්නේ බොහොම නිශ්චල ලෙසනේ. නමුත් ඒ අපිට පිටින් බලලා ඒකේ මනින්න යන්න බෑ. සත්‍යයක් නෙමෙයි. ඒ වගේ රස දේවල් කොහොමත් ಗುಣ නැහැ කියනවනේ. ಗುಣ දේවල් බොහොම ටිකක් තිත්තයිලු. නේද? කරවිල ඒ වගේ දේවල් බැලුවාම හරි ಗುಣ සාරවත් දේවල් එච්චර රස නැහැ. දැන් කුරහන් වගේ දේවල් ගත්තාම හරි පෝෂදායි හරි වැඩගත් දේවල් රස නැහැ එච්චර. සීනි හරි පරිවහයි. කේක දේවල් රස. රසවත් භාවයක් තියෙන්න ඕන, ගුණාත්මක භාවයක් තියෙන්නත් ඕන. ධර්ම රසය ගැඩ නැගෙන්නේ එතන. ධර්ම රසය ගොඩ නැගෙන්නේ එතන. දැන් මේ හැම මොහොතකින්ම පින්නතුන්ට ඇති වෙන්නට ඕන විපස්සනා සම්මාදිට්ඨිය, චතුසත්‍යක සම්මාදිට්ඨිය, කන්දහාන සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය කියන මේ සම්මාදිට්ඨි වඩා වර්ධනය වෙන්න ඕනේ. එහෙම වඩා වර්ධනය වීම තුළ තමයි අර පහේම තියෙන බලේ ප්‍රතිඵලයක් හැටියට ඵල සම්මාදිට්ඨිය ලැබෙනවා. ආසවක්ඛය බවට පත් වෙනවා. දැන් ආශ්‍රවය ගොඩක් මැද ඉන්නේ අතරමං වෙලා. සර්පය හැම ඉන්න සර්පය පොළොංගු ණය ටිකක් ඉන්න ලිඳකට මිනිස්සෙක් වැටෙනවා. වැටෙනට පස්සේ මොකද කරන්නේ මිනිස්සේ? මේ පැත්තට කරගෙන මේ පැත්තට කරගෙන උඩින් එහාට පයින්නෝ මෙහාට පයින්නෝ මේ බේරි බේරි ඉන්න. ඉතින් මේ නිදහස් වෙන්න උත්සාහ කරන මිනිස්සයාගේ ස්වභාවය ඒකයි. කවුද මේ ඉන්ද්‍රියන් 6 තමයි ආශ්‍රය. එතකොට ඉන්ද්‍රියන් 6 ආශ්‍රය කියලා කිව්වහම ඔය පන්නලා දාන්නේ. ඉන්ද්‍රිය කියලා කිව්වහම මතක තියාගන්න කිසි කෙනෙක් හිතන්නේ නැහැ මේ මස් ඇස මස් කන මස් නාසය මස් දිව මස් කය කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව රහතුන්ටත් තියෙනු බුදුන්ටත් තියෙනු මාර්ගඵල ලාභීන්ටත් තියෙනු. ඒව නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේ ලෝකේ එකම ඇස් දෙක එකම කන් දෙක එකම නාසය එකම දිව ශරීරය තිබ්බට එක එක මිනිස්සුන්ගේ දැක්ම එක හා සමාන නැත්තේ ඇයි? එහෙනම් ඉතින් ඕක තේරුම් ගත්තා නම් අපිට ඒ බාහිර මස් ඇස ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. දැන් අපි අය කියන්නේ චක්ුණා සංවරෝ සාධු කිව්වා මේ මස් ඇහ සංවරව තියාගන්න ඕනේ කියලා. එහෙම ගන්නෑ. ඒකේ එක එක දේවල් බලන්න එපා කියලා. ඉතින් නොබලා මේ කුතුහලයක් තියාගන්න. මොකද මන්නම් කියන්නේ බලන්න යමක් හිතෙනවා නම් ඒ දිහා බලන්න. කන්න යමක් හිතෙනවා නම් නිකන් කුතුහලයක් තියාගන්න ඕනේ නිකන් එක කන්න. ඒක ඉවරයි කෑවට පස්සේ. මොන පාළුවක් දැනලා ගීතයක් අහන්න ඕන නම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ආවට පස්සේ විඩාව ඉවරයි. ඒ කාලෙන් කාලෙට යුගවල ඉතාම ප්‍රකට වෙලා මිනිසුන්ට ආසාදනීය වෙන ගීත රූප පුජ්‍යලයෝ ආවා. ඇවිල්ලා මොකද උනේ? එහෝ මේව සිඳිලා ගියා. ආයේ මිනිසුන්ට ඒව තවත් ගීතයක් විතරයි. අර විශිෂ්ට තත්ත්වේ නැතුව යනවා. කුසගින්නෙන් ඉන්න මිනිස්සුෙකුට කියනවා මේ හසදුස්නාම නැති කරගන්න නොකා ඉන්නෝ කියලා. ඒක හරියන්නේ නැහැ. මේ මිනිස්සේන කාලි කරගන්න. දාඩිය ඉන්න මිනිස්සුෙකුට කියනවා මොකක්ද අනේ ඔච්චර දාඩිය හුල ගන්න ඔන්නෝම කිය. එහෙම බෑ. ඒකට පිළියමක් තියෙනවා. ඒ නිසා පරිහරණය තුලින් ක්ෂය වෙන කර්ම කාරණා තියෙනවා. පිපාසයක් තියෙනකොට වතුර බොන්න ඕනේ. එතකොට මෙයා ඒකේ ආසාව නැති කරගන්න ඔය ආසාවක් නේද කියලා හරියන්නේ. ආසාව කතාව ගැත්තකට දාලා අවශ්‍යතාවය කියන එක තේරුම් අරගෙන ඊට පිළියම් කරන්න. ඒ නිසා ආසා නැති කෙනෙක් වෙන්නත් එපා. ආසා තියෙන කෙනෙක් වෙන්නත් එපා. ආශ්‍රවයන් ක්ෂය කරන්න. ආශාව නැති කෙනෙක් ආශාව තියෙන කෙනෙක් වෙන්න එපා. ආශාව ක්ෂය වෙන්න ඕන. ආශාව නැති කෙනෙක් වෙන්න එපා. ආශාව ක්ෂය වෙන්න ඕන. ක්ෂය වෙනවා කියලා කියන්නේ ආශා නැති කෙනෙක් වෙනවා හරි ආශා තියෙන කෙනෙක් වෙනවා හරි කියන එක නෙමෙයි. මොකද ආශාව නැහැ කියන තැන ආශ්‍රවය හැදෙනවා, ආශාව තියෙන තැන ආශ්‍රවය හැදෙනවා, ආසාවක් ක්‍රය බවට පත් වෙනවා. ඉතින් බලන්න ඔතන විදර්ශනාවෙන් හොයාගෙන යන්න. ඒ එතකොට ඒක තමයි මාර්ග සම්මාදිට්ඨිය. මාර්ග සම්මාදිට්ඨිය වැඩෙනකොට කෙලවරේදී අපිට මේ මාර්ගයේ ගිහිල්ලා ගිහිල්ලා හම් වෙන්නේ ඵල සම්මාදිට්ඨිය. ඔබ බුද්ධමෙන් හොයාගෙන යන්නයි තියෙන්නේ. පරයශනය කරගෙන යන්නයි තියෙන්නේ. ඕක වඩ වඩා තේරුම් අරගෙන ඔය ආශ්‍රවයෝ බැඳෙන ක්‍රමයට නැතුව ආශ්‍රවයෝ ක්ෂය වෙන ක්‍රමවේදී අපි කියලා දුන ඒ ක්‍රමවේදයට හොයාගෙන යන්න. ඒක මාර්ගය. ඒ අර්ගින් ඵල සම්මාදිට්ඨියට ඔබ ඉදිරියේදී ඔබට මුණ ගැහෙනවා, ඔබට ලබන්න හැකියාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ දේශනාවක අවසානයේ කෙළවර මාර්ග සත්‍ය අවබෝධ කරගත්තා, ඵල සත්‍ය අවබෝධ කරගත්තා. මාර්ගයට පැමිණියා, ඵලයට පැමිණියා කිය තියෙන්නේ. සමහර අය මාර්ගයට පැමිණියා, සමහර අය ඵලයට පැමිණියා. ඒ වගේම මාර්ගයට පැමිණිලා ඉන්නේ. ඵලයට පැමිණුනේ නැති එක තමයි ගැටලුව තියෙන්නේ. ඵලයට පැමිණීම සඳහා යන්න තව. සම්මා කියන ගුණයෙන් සමාධි කියන ගුණය බිඳෙනවා. එතකොට සමාධි නැති සමාධිය. දෘෂ්ටි නැති දෘෂ්ටිය, වචන නැති වචනය, සංකල්ප නැති සංකල්පය. ඒකයි සමාධි නැති සමාධිය, සති නැති සතිය, සතියක් නැති සතියක් කිව්වා මොනවද ඒක? මේ සිහිය තියෙන එක තමයි මිනිස්සුන්ට මේ ඔක්කොම ප්‍රශ්න. දැන් ඔන්න මට බැන්නා කියන සිහිය දිනකොට මේ මිනිස්සු ගිහිල්ලා පලි ගන්නවා. හෑ ඒවල සිහිය නැත්තම් මට බැන්නා කියන සිහිය එන්නේ නැත්තම් එහා ඵලෙණිවක් කරන්නේ නැහැ. ඒවල සිහිය තියෙන එක තමයි ප්‍රශ්නේ. හෑ නම් පිටනවා සමහරලාට මේ අපේ කාර්යයන් කර ගැනීම සඳහා උපයෝගී කරගන්න සිහිය මනාව පවත්වා ගැනීම හොඳයි කියලා. ඒක කොහොම හොඳ දෙයක්? ඒ සිහිය වෙන එකක්. ඒ වෙන දෙයකට උපකාරක වෙන දෙයක්. ඒක බාහිර සම්මුති, ඉන්ද්‍රිය, මතකය තුල ඇති කරගන්න සිහිය. ඒක මානසික වශයෙන් කම්පනයක් වුණත් ඒ සිහිය අසමතුලිත වෙන්න පුළුවන්. මානසික කම්පනයක් නොවේ මේකට හේතු වෙන්න පුළුවන්. බාහිර ස්නායුගත රෝගයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම අධික වෙහෙස වීම නිසා ඒ සිහිය නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක මානසික පැත්තක්ම විතරක් ඒ සිහියට දාන්න බෑ. බාහිර සිහිය. මනසත් එකක් පමණයි බාහිර සිහිය නැති කරන. ඒ සිහිය කියන්නේ එකක්. මෙතෙන්දි මේ පෙන්වන සිහිය කියන්නේ තවත් එකක්. ධ්‍යාන මාර්ග වලින් ගිහිල්ලා නේම සංඥානා සංඥායතන කියන්නේ වෙනම මාවතක මමංකාරයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒකාත්මික කිරීම තුළ ලබන නිරෝධයක් තමයි ඒ සමත ක්‍රමය. මේක පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම තුළ ලබන නිරෝධයක්. නිදහස කියන එක ලබන්නේ අපි මනෝභාවයන් වලට වැටිලා නෙමෙයි. අතනින් නිදහස් වෙනෝ සමතේනොත් නිදහස් වෙනෝ. හැබැයි ගොඩාක් දේවල් වලින් නිදහස් වෙනෝ එක දෙයකට බැඳෙනවා. මේකෙදි ගොඩාක් දේවල් වලින් නිදහස් වී එක දෙයකට බැඳෙන්නේ නැහැ. සියල්ලකින් නිදහස් වෙනෝ. ඒකයි මාර්ග දෙකේ තියෙන වෙනස. ත්‍යාර එක දෙයකට බැඳුනහම වෙන දෙයක් යාට එන්නේ නැහැ නේ. එච්චර දැන් ඔය අපි ආස්වාස ප්‍රාස්වාස හරි එහෙමත් නැත්නම් කසීනේකට හරි සිත යොමු කළාම ඒ තුලින් ලැබෙනා වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය තමයි විඳගෙන යන්නේ. සමාධියක් කියනක පුරුදු කරපු කෙනෙකුට අමුතු අත්දැකීමක් ලැබෙන එකක් තමයි සුවය, ප්‍රීතිය, ප්‍රමෝදය හිතට දැනෙන්න ගත්තාම දෝරේ ගලා යන මහා සතුටකින් නැහැවිලා යනවා. ඒ වගේම තමයි මේ සමාධියේ ප්‍රබලතාවය නිසා නිකං හරි වචනයකින් හරි කුමක් හරි දෙයකින් මනස තැවෙන්න පටන් ගත්තොත් ඒ තැවීමක් දවස් ගානක් දිගට තවනවා. දුකටපත් කරනවා. ඇයි එයා මනස තුල පුරුදු කරලා තියෙන එක දෙයක් දිගට දිගට පවත්ව ගන්න. ඒ ලක්ෂණේ හේතුවෙන් එයාට දැවෙන්න තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ නේව සංඥානා සංඥායතනත් අරගෙන ගිහිල්ලා ඔය බ්‍රහ්ම ලෝක කියන මට්ටමට එයා ගියා. එයාට කාලයක් ඊටාම ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් අවුරුදු කෝටි ගාණක් ඉන්නවා. ආයි දුකින් වේදනාවෙන් දැවි දැවි තවත් කෝටි ගාණක් ඉන්නවා. මොකද මනසට යමක් වැදුනොත් දීර්ඝ කාලිකව පවත් පැවතෙන ස්වභාවයේ ගුණය එයා තුළ තියෙන නිසා. ඇයි එයා මොනවා එකම සංඥාවක් දිගට පවත්වන්න පුරුදු වෙලා තියෙන්නේ? ඉතින් ඕකට මොන සංඥාවක් ඇවිල්ලා වැදුනත් ඒක දිගටම පවතිනවා. ඒකයි හේතුව. දැන් බුදුදහමේදී මාර්ගඵල අවබෝධයේදී හොඳ සංඥාව ගන්නෙත් නැ නරක සංඥාව ගන්නෙත් නැ. අන්න එතනදී අතන එක සංඥාවක් පුරුදු කරන්න බැහැ වෙලා ඉන්නවා. නමුත් එයාට හැම සංඥාවක්ම බාර ගන්න සිද්ධ වෙනවා. අතන පුජ්‍යල ක්‍රියාවලිය තියෙනවා. බුදුදහම තුළ පුජ්‍යල ක්‍රියාවලිය නෑ. සංඥාවක් ගන්න නැතුව ඉන්නව නෙමෙයි. ආසවක්ඛයා වෙලා ඉන්නේ. එහෙම නැතුව ආශ්‍රවය කරකවල හැම ගන්න නෑ ආයි. ආසාව නැති කෙනෙක් නෙමෙයි හැබැයි. ආරේ ශාวกය කියන්නේ ආසාව නැති කෙනෙක් නෙමෙයි. ආසාව තියෙන කෙනෙකුත් නෙමෙයි. එතකොට සරල බුද්ධියක් තියෙන කෙනෙක් නම් අහ එක පාඩ එන මො මොකද්ද ඔය කියන්නේ කියලා. ආසාව නැති කෙනා තුලත් තියෙන ආසාවක්, ආසාව තියෙන කෙනා තුල තියෙනත් ආසාවක්. මෙතන ආශ්‍රවයක් ආසවක්ඛය ආශ්‍රවශය කරපු තැනක්. ඒ නිසා මෙතන ආසාව ඇතේ නැති කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෙතන මමංකාරය නේ. ඒකයි ලෝකෝත්තර විශේෂය තුළ ලෝකෝත්තර ලක්ෂණ තුළ තියෙන ප්‍රධාන සිද්ධාන්තය ප්‍රධාන ලක්ෂණ. තමාට අයිති නැති දේවල් තමාගේයි සම්මත කරගෙන දුක් වෙන, සතුට වෙන, පොරබදන, රණ්ඩු වෙන පුංචි ළමයි ටිකක් තමයි මේ ලෝකේ ඉන්නේ. මේක මගේ ආගම, මේක මගේ ජාතිය, මේක මගේ මේ ලෝකේට එක එක පුජ්‍යලයන්ට කාලයකදී උමනා වෙන වීරයෝ වෙන්න. එහෙම වුණාම ඒ කාලෙදි පුජ්‍යල මතවාද නිර්මාණය කරගන්නවා විවිධ හේතුන් නිසා. ඒ මතවාද ඉතින් පසු කාලීනව ඉතින් බූරුව වගේ කරේ තියාගෙන මිනිස්සු යනවා. කොච්චරද කියනවා නම් සමහර අයට ඒ ආගමික දෘෂ්ටිවලම පවත්වා ගැනීමට කොච්චර ප්‍රයත්න දරුවද කියනවා නම් ඒ ආගමික නිර්මාපකයෝ වෙනත් පොත් බැලීම තහනම්. ඇයි එහෙම කියන්නේ? ඒ ගොල්ලන්ගේ මිත්‍යාවෙම ඒ මිනිස්යාව රඳවගන්න. බුදුදහම එහෙම නැහැ නේ. හරි විවෘත දහම. මගේ ළඟ ඔක්කොම පොත් තියෙනවා. බයිබලෙත් තියෙනවා, කුරානෙත් තියෙනවා, Hindu ධර්මෙත් තියෙනවා, ජෛන ධර්මත් දන්නවා, බුදු ධර්මත් දන්නවා. අපි කුරුල්ලෝ වගේ අපි කූඩු වල දාලා හදන්නේ නැහැ. කාගමට හිර ගන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයෝ කෝටි වාරයක්, දහස් වාරයක් උදාන කියන්න ඕන මේ නිදහස නිසා. මේ නිදහස ලැබිච්ච නිදහස. මේ බුදුදහම තියෙනතුරු විතරයි මේ සුන්දරත්වයේ, මේ රටේ මානසික සුන්දරත්වයේ සියලු දෙනාටම තියෙන්නේ. හැමකටම නැත්නම් අර අන්තවාදී ලක්ෂණ ආපගම මේ සොඳුරු බව නැති වෙන. ඒ නිසා තමයි රැකගන්න නොයෙකුත් විදියට ක්‍රියා කළ යුතුයි. මිත්‍යා බලවේග ඉස්සරහට එන්න දෙන්නේ නැතුව සිටිය යුතුයි. දැන් පාලි ගෘහපතියගේ ඉතින් නිගණ්ඨ නාථපුත්තගේ හිටපු ප්‍රධාන දායකයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ස්වාමින් වහන්සේ මම ඊට පස්සේ මේ ඒගොල්ලොත් එක්ක ඇසුරක් නැහැ, මම ඒගොල්ලන්ට ගරු කරන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා ඒක ඔබේ වැඩක් කියලා. ඒ වගේම අපේ බුදු පිළිම කඩන, බුදු දහම විනාශ කරන්න බලාගෙන ඉන්න මිනිසුන්ට සත පහකින් හරි උදව් නොකර ඉන්න ක්‍රියා කරන්න කල්පනා කරනවා නම් ඒකේ මිනිසුන්ගේ වැඩක් තමයි. ඒකට අපිට එපා කියන්න බෑ. මේවැයින් වැඩිලා මේ ජාතිය යම් දවසක අපේම තියෙන විහෙර විහාර පොඩි කරනවා කියලා පේනවා නම් ඇයි අපි ඒගොල්ලන්ට එක සතේකින් හරි උදව් කරන්නේ? උදව් කළ යුතු නැහැ. සාධාරණ නැහැ. ඔබේ නිවස අයිති කරගන්නවයි කියලා තේරුනොත් එහෙම ඔබේ නිවස බදු දෙනවා දේ පුජ්‍යලයට ඔබ දෙන්නේ. ඒ වගේම අපේ රට ජාතිය දහම විනාශ කරනවායි කියලා පේන කෙනෙකුට කිසිසේත්ම උදව් කළ යුතු නැහැ. ඒක තමන්ගේ හිතේ තබා ගත යුතු දෙයක්, පිටින් වාද ભેද හිමේ හදා ගන්න උවමනා දෙයක් නෙමෙයි. අපි හිතෙන් ඒක තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕන. ඉතින් විනාශ වෙන්න දෙයක් නැහැ. ඉතින් විනාශ වෙලා තියෙනවා ඔක්කොම දෙවේ. මේ වෙනකොට යම් කිසි පටලැවීමක් වෙලා තියෙන්නේ. අන්තෝජතා බහිජතා හරියට බුදුදහම ලැබුණා නම් මේ කිසිම මේ විනාශයක් වෙන්නෙත් නැහැ. මේ අනිත් ආගමක මේ විදියට නැගී හිටින්නෙත් නැහැ. ඒ ප්‍රබල දර්ශනයක් තියෙනවානේ. සත්‍ය වසන් කරන්න බෑ හදවතට. එනිසා මිනිස්සු අනිවාර්යෙන් මේ ඒ ධර්මය කරා පැමිණෙනවා. නව ඇත්ත විශේෂයෙන් මේ ශ්‍රී සද්ධර්මයට පැමිණිය යුතුයි. එහෙමනම් දිගටම ඒ මාර්ගය දිගේ ගමන් කරන්න. මාර්ගය පෙන්ව නිරෝධ මාර්ගය. නිරෝධ මාර්ගය මොනවද? සියල්ලගෙන්ම. සියල්ල කියන වචනේ හරි ගැඹුරුයි. සරල නැහැ. සියල්ල කියන වචනේ හරි සරල නැහැ. සියල්ල යන වචනයට, සියල්ල යන කාරණයට සියල්ල කියන වචනයද ඇතුළත්. මේක කල්නොක් කියලා තියෙනවා. සියල්ල යන කාරණයට සියල්ල යන වචනයද ඇතුළත්. එතකොට සියලු දෙයින් නිදහස් වෙනකොට මේ සියල්ල කියන වචනයත් නිදහස් කරන්න වෙනවා. නෑ එක ටිකක් ගැඹුරු කියලා තේරෙනවනේ ඒක. ඒකයි සියල්ල කියන්නේ. නැත්තම් අපි සියල්ල කියන එක අල්ල ගන්නවා, අනිත් ඔක්කොම බැහැර ගන්නවා. ඔගනේ වෙලා තියෙන අපේ බෞද්ධ අතහරිනවයි කියන එක අල්ලගෙන තිනෝ. අනිත් ඒවා ඔක්කොම අතහැරලා තියෙනවා. අතහැරීමත් අතහරින්න ඕන. තවසේම මිනිස්සෙකුට ආගම, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් මොකක්වත් තියෙනවද? නැහැ. මේ ඔක්කොම මවා ගැනීමලි. අර එතෙන්දී අපි කියන්නේ මේක ආරක්ෂා වෙන්න ඕනේ කියලා කියන්නේ අන්නේ සාධාරණත්වයේ ප්‍රකාශනයේ තියෙන තැන ආරක්ෂා වෙන්න ඕන කියන එක මිසක් එතන ජාතියක් ආරක්ෂා වෙන්න ඕනේ කියන එක සඳහන් වෙන්නේ නැහැ. එතන පුජ්‍යලයට නෙමෙයි අපි එරෙහි පැහැදිලිවම මානවයට නෙමෙයි එරෙහි මානව දෘෂ්ටියට. ඒ නිසා දෘෂ්ටියක් එක්ක සේන සටනක් මිසක් අපිට නැහැ පුජ්‍යලයක එක්ක සටනක්. හැබැයි ඉතින් පුජ්‍යලයක සටන ආවොත් ඒ ආත්ම ආරක්ෂාව සඳහා ක්‍රියා කිරීමේ අයිතිය බුදුදහමෙන් දීලා තියෙනවා ඒ ඕනම කෙනෙකුට. එහෙම නැතුව හරම ඉන්න මෙහෙම ඉන්න කියලා නැහැ බුදුදහමෙන්. ඔය විනයත් පනවල අවසානයේ කියලා දෙනවා ආත්ම ආරක්ෂාව උදෙසා ඕනෑම විනය නීතියක් නොතකා හැරිය හැකි කියලා. ඕනම විනය නීතියක් නොතකා හැරලා වැඩ කරන්න පුළුවන්. ඉතින් බුදු කෙනෙකුට කියන්න බෑ සටන් කරන්න අරවා මේක කරන්න කියලා. ඕනම එක නොතකා හැරලා ක්‍රියා කරන්න පුළුවන් තමගේ ආත්ම ආරක්ෂාව උදෙසා. නීතියනොත් තියෙනවනේ අවසරයනේ ආත්ම ආරක්ෂාව සඳහා ක්‍රියා කළාම නිදහස තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ආනන්ද හාමුදුරුවන බුදුරජාණන් වහන්සේගෙන් මේ එතකොට ස්වාමීනි මේ ගඟට කැපු ඉනි වගේනේ. නෑ ආනන්දය, යමෙක් මගේ ධර්මයේ ආරක්ෂා කරන්න ගිහිල්ලා මිය ගියොත් ඒ මරණේ වගකීම ලෞතර බුදු කෙනෙකුට බාර ගන්න වෙනවා. ඒ නිසා මම මේක ප්‍රකාශ කරනවා. තමගේ ආත්ම ආරක්ෂාව කියන එක පාව දෙන්න එපා ධර්මය නිසා ක්‍රියා කරන්න. උපායශීලීව ක්‍රියා කරන්න කායිකව මානසිකව ක්‍රියා වාචිකව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. බුද්ධිමත් කෙනෙකුට ලෝකෙ ජය ගන්න පුළුවන්. මිනිසුන්ගේ මනසටනේ කතා කරන්න තියෙන, හදවතට කතා කරන්න තියෙන. ඒකේ සීමාවල් නැහැ. දෙව ලෞතර බුදු කෙනෙක් පුරුෂ ධම්ම සාරතී. දෘෂ්ටියක නැති නිසා ලස්සනට නමල ගන්න පුළුවන්. ධර්මයේ උපමා කරේ ගිතෙල් වගේ, මේ ජලය වගේ, නැත්තම් තෙල් වගේ කියලා. තෙල් වල ස්වභාවය මොකන්ද? නම්‍යශීලීත්වය. තෙල් වල තියෙන ස්වභාවය තමයි නම්‍යය. ජලයේ තියෙන ස්වභාවය තමයි නම්‍යශීලීත්වය ධාවේ තියෙන මෘදු භාවයේ තියෙන. ඒකවල මෘදු භාවයේ තියෙන ධර්මතාවයක ලක්ෂණය තමයි ගලාගෙන බහින්න පුළුවන් පැත්තෙන් ගලාගෙන බහිනවා. මෙහෙම වෙන්න ඕනේ කියලා තීරණයක් නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ගිනිහල්ගේ ඉන්න උමනා වුණා මෙතනත් ඉන්නවා. මගේ தත්ත්වය මේකේ කියලා හිතුවේ නැහැ. මෘදු බව තිබ්බා. ඈ නිහඬව ඉන්න ඕන තැන නිහඬව හිටියා. කතා කරන්න ඕන තැන කතා කළා. පරදින්න ඕන තැන පරදුනා. දිනන්න ඕන තැන දිනුවා. ජලය වගේ ගලාගෙන ගලාගෙන යනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ නසන්න බැරි වුණේ කාටවත්. ඒ ආදර්ශය හරි වැදගත්. අපිට ඕන ඒ හැම පැත්තක්ම අත්ත හිතං කත්තබ්බන්. තමන්ගේ යහපත වෙන වෙනුත් අනුන්ගේ යහපත වෙන වෙනුත් වැඩ කරන්න. ඒකයි ඕන. ජීවිතයේදී ලැබෙන්න ඕන බෞද්ධද මුස්ලිම්ද කතෝලිකද හින්දුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ජීවිතයේ ඔබ ජීවිතයේ අවසන් වෙනකොට ඔබේ ජීවිතේ සාර්ථකද නැද්ද කියන එක තමයි වැදගත්. පූර්ණත්වයට පත් වෙලා තියෙනවද? හැඬීම්, වැළකීම්, දුක් වීම, ශෝක වීම නැද්ද? අපි හිතනවා බෞද්ධ නොවන අය පව් කළාම අයගොල්ලන්ගේ ආගමේ හැටියට ආ ඕකේ හරි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ මිනිස්සු විශාල පිච්චීම් දෙවීම් වලට පාත්‍ර වෙනවා. කියනවා හැමදෙරේ අපි පිච්චෙනවා වගේ දැනෙනවා. මොනවද ඒ කරපු පව්? ඊට පස්සේ පිච්චි ඉන්න කෙනා කොහෙද යන්නේ? පිච්චෙන තැනකටම තමයි යන්නේ. මේ ප්‍රතික්‍රියාවලිය කම්මස්සකද්දා සම්මාදිට්ඨිය නැති වුණාම ඔක වෙනවා. දැන් ඔය අපි සමහරලාට ඔය එළුවෝ හරක් පිළිබඳව හැම අපි මේ දුක් වෙනවා නේ සත්තු මරනවා කියලා. නැහැ, ඔය ඉන්නේ ගියාත්මේ සත්තු ව කපාපු කොටාපු මිනිස්සු. අද එළුවෝ හරක් වෙලා අවුටු වෙලා ඒ බලි පූජ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ගියාත්මේ එළුවෝ පූජා කරලා බලි කපන පූජා කරලා ඈ මේ සතුන් මරාගෙන කාල මස් කඩ පවත්වාගෙන ගියපු අය තමයි ඔය ආත්ම 4500 ඉපදිපදි කුකුල්ල වෙලා එළුව වෙලා බෙලි කැපෙන්න සිද්ධ වෙන්නේ. අපි හිතනවා අනේ පව් සතුන් කියලා මේ පිටකොටස දැකලා. නමුත් සංසාරේ දිහා බැලුවහම ඔතන ඉන්නේ අර බෙලි කපාපු මිනිස්සු. එතකොට අද බෙලි කපන මිනිස්සයා ආයි අර කුකුල්ල ගොඩට වැටෙනවා ලබන ආත්මේ. ඒ බෙලි කපන එක්කෙනා තමයි නැවත කුකුලෙක් වෙලා ඉන්නේ. හැබැයි ඕක දැක්කහම අපිට ලොකු ශෝකයක් ඇති වෙන්නේ. ඔන්න පව් කළාම විපාක කියලා. ඕක දිනනෝ මේ 550 ජාතක පොතේ මතක බත්තක ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ඒ ජාතකයේදී අර නේද එළුවා hina වුණා, ආයි ඇඬුවා. ඊට පස්සේ අවසානයේ ඔහු තීරණය කළා මම මේ එළුවා මරන්නේ නැහැ කියලා. නමුත් එළුවා කිව්වා මොකන්ද කියන්නේ මේ කතා බහේදී ඒක මනාව පෙන්눔 කළා දෙනෝ කතන්දරයක් හැටියට. මේ ඒත් මගේ කර්ම බලවේගයේ වැඩි ඔබ මගේ ගැල සිඳුවේ නැති වුණත් මම මොනම හරි ආකාරයකින් එයාගේ ගැල සිඳිලා මේ යනවා කියනවා නේද. අනිවාර්යෙන් සිද්ධ වෙනවා, අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ කර්ම විපාක ඒගොල්ලන්ට විඳින්න වෙනවා. ඒ රටවල් වල වුණත් අර විශේෂ මිනිස්සුන්ගේ බෙලි කැපීම ඒවට ලක් වෙන්නේ සමහරලාට සත්තුන්ගෙම බෙලි කපාපු බුදු බිය. පහු කළාට පස්සේ පාපේ ප්‍රතිවිපාකයක් හැදෙන ඒගොල්ලන්ට ඒවා ලැබෙනවා. සංසාරේ කරපු පූර්ව කර්ම බලවේගත් ඒකට හේතු වෙනවා. හැබැයි ඒකම පමණක් කියලා අපි කියන්නේ නැහැ. පුජ්‍යල නොහික්මීම කියන එක බලපානවා. දැන් යුද්ධය ඉවරයි. දැන් ඉතින් බස් වල ඉස්සර සතියකට සැරයක් මිනිස්සු 10ක් 15ක් මැරෙනවනේ. දැන් මැරෙන්නේ නැහැ. එතකොට කර්ම බලවේගයද නැහැ. එතකොට පුජ්‍යල නොහික්මීමේ ගුණයක් එතන තිබිලා තියෙනවා. ඒක තිබිලා තියෙනවා. පුජ්‍යල නොහික්මීමේ ගුණයක් එතන තිබිලා තියෙනවා. දැන් පින්නතුන් හොඳ කර්ම කරගෙන සුගතිගාමි වෙන්න පමණක් හිතාගෙන ඉන්න අය නෙමෙයි මේ භවයේදීම මේ ඵල සම්මාදිට්ඨියට පාත්‍ර වෙන්න වෙරදරන පිරිසක්. දැන් අපිට වෙලා තියෙන්නේ මේකයි. දැන් චූලපන්තක හාමුදුරුවන්ට මේ උදාහරණයක් ගේන්නේ රෙදි කෑල්ලක් දුන්නා රජෝහරණං රජෝහරණං රජෝහරණං කියලා කියන්න කියලා. ඕක රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු කර්මස්ථානයක්. එහෙම නේද? ඔව්. නමුත් මේ රටේ කිසි කෙනෙක් රෙදි කෑල්ලක් අරගෙන හොරෙන්වත් පොඩ්ඩක් පිරිමැදල බැලුවද දවසක්වත් රජෝහරණං රජෝහරණං කියලා කලේ නැහැ. ඇයි ඒ? අපි මේ විශ්වවිද්‍යාල කාර්යෝ අපි මෙහෙමයි අපි මෙච්චර උගත් අපි ඕ ලෙවල් ඒ ලෙවල් කරලා ඉන්නේ මේ රෙදි කෑලිය අත ගන්නද අපි කියලා කරන්නේ. නමුත් ඒ කුඩා දේවස්සේ ලැබෙන අත්දැකීම කොච්චරද කියලා දන්නේ නැහැ. ඒක මහා විශාල ජීවිතේ වෙනස් කරන අත්දැකීමක් වෙනවා. ඊට පස්සේ ඕක අපි කියලා දුන්නොත් අපේ අය දැන් හිතන්නේ මොකද්ද? හරි මේකෙන් මෙහෙම වෙන්නේ නේද? හරම නේද වෙන්නේ? මෙහෙම නේද කියලා උපකල්පනය කරන්න යන වෙනදී. ඕන්න හේතුව. එසා මේ කුඩා දෙයක් වෙන්න පුළුවන් මේ දිගට මහගෙන මේක පරීක්ෂණය කරගෙන ගවේෂණය කරගෙන වැඩි බහුබුද්ධි විනාශය කියනෝනේ. කතා වැඩි, චින්තනේ වැඩි ගොඩක් බහුබුද්ධි වුණාම. අරයට බහුබුද්ධි ගොඩක් තිබුණේ කියන දේ සද්ද නැතුව කළා. අධ්‍යාත්මික මනසට ඒ දේ දෙනුණා. මානසින්ම ජීවිතේ වෙනස් වුණා. අපිට වෙලා තියෙන්නේ අර දේශනෙටත් ගලපලා මේ දේශනෙටත් ගලපලා තම චින්තනයටත් ගලපලා උත්තරේ මේකයි කියලා ගන්න හදනවා වාචික. වාචික උත්තරයක නෙමෙයි අපි නතර වෙන්න ඕන, අවබෝධාත්මක දැක්මක ස්වභාවයක. වාචික පිළිතුරක් වලන්නේ අධ්‍යාත්මික වෙනසක් අපිට ඕන. මේ අනන්තය අකාලික භාවය පිළිබඳව නුවණින් සවාගෙන සවාගෙන සවාගෙන ගියා නම් ප්‍රතිඵලය මොකද්ද කියලා හොයන්න ඕනේ නැහැ, ප්‍රතිඵලය ඔබට ලැබෙයි. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තිය. අනන්තය කරා යොමු කරගන්න මේ නුවණ ක්‍රමානුකූලව වැඩුණොත් අපිට ලැබෙන්නේ අනන්ත වූ ධර්මයක්. අනන්ත වූ ධර්මය කියලා කියන්නේ අකාලික වූ ධර්මය. අකාලික වූ ධර්මය කියලා කියන්නේ ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර වූ ධර්මය කියලා කියන්නේ මමංකාරයෙන් ඉවත් වූ ඉන්ද්‍රිය විෂය හික්ම වූ ධර්මය. එනිසා නුවණින් මේ මග යන්න මොනවද? අකාලික ධර්ම තුල මෙහෙවන්න නුවණ දිකට. ඒ සක්මන් කරමින් වාඩි වෙලා සිටමින් සතර ඉරියව්වෙම සිටමින් ඔබට කරන්න පුළුවන්. නැතුව පෙර පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි, පෙර පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පච්චත්තං වේදි තම්බෝ, ප්‍රත්‍යක්ෂ කරගෙන විද දරාගෙනම තේරුම් ගන්න ඕන දෙයක් නිසා මිසක් කලින් උපකල්පනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නිර්වාණය කියන්නේ. මොකද පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු, ඔබ මීට කලින් දැකලත් නැහැ අහලත් නැහැ. ඔබ කවදාවත් හරි දකින්නේ එවැනි නිවන. ඉතින් පෙර උපකල්පනය කරන්න පුළුවන් ඔබට දැකපු දෙයක් හරි අහපු දෙයක් හරි පමණයි. කොස් ගෙඩියක් වගේ, දෙල් ගෙඩියක් වගේ නේද? නුග ගහක්, නා ගහක් වගේ කියලා උපකල්පනය කරන්න පුළුවන්. එහෙම උබ්බේ අනුසුතේසු ධම්මේ, සුපෙර අහපු නැති දෙයක් කොහොමද උපකල්පනය කරන්නේ? දැකලම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. දකලව තේරුම් ගන්නවා. දකින්නේ කොහෙන්ද? ඇහෙන්ද? නැත. ප්‍රඥාවෙන්ද? නැත. මමද නිර්වාණය දකින්නේ? නැත. වෙනාන් කෙනෙක්ද? නැත. ඒ දැක දකින්නේ අපි වර්ණයක්ද? නැත. ඒ දකින්නේ අපි යම්කිසි හැඩයක්ද? නැත. ඒ අපි දකින්නේ යම් කිසි ස්වභාවයක්ද? නැත. මේවය තමයි මාර්ගය කියන්නේ. ඔය ඔබට දැම්මේ පාවඩ යන්න. මේ වචනවල තියෙන්නේ පාවඩේ, ඔබට යන්න මාර්ගය එළන්නේ මම. ඔස්සේ විදර්ශනා කරන, ඔස්සේ ගැඹුරින් බලන, මා මේ වචනය තුලින් ස්පර්ශ කරන තැන බුදුන් කෙනෙකු ස්පර්ශ කරන්නේ 105යි 110යි 25යි ওই විදිහට අඩු ප්‍රමාණයක්. 100ට 100ක් ඒ වචනේ හරියට ස්පර්ශ කරනවා නම් මා ඉන්න තැනටම එනවා. එදා දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා වචනෙන් ඒ පාවඩේ එළනකොට 100ට 100ක් ඒ වචනේ ස්පර්ශ කළා. ඒ දහරු චීවර කියනගෙන ස්පර්ශ කළගෙන නිසා බුදුහාමුදුරු ඉන්න මට්ටමටම ආවා. නිර්වාණයෙන් සියලු දෙනාම එකයි. කියන්නේ යම් යම් අය තර්ක කළා යන්නේ බුදුහාමුදුරන්ගේ මට්ටමට කාටවත් එන්න බෑ හේමී කියලා. වෙන වෙන ගුණ සමුදායක් තියෙන බුදුහාමුදුරු කෙනෙකුට ආවෙනික උනම නිර්වාණ ගුණේදී ප්‍රභේදනයක් නැහැ. දේශනා ප්‍රාතිහාරමෙන් පැත්තෙන්, ප්‍රාතිහාර පැත්තෙන්, ඒ වගේ දේවල් වලින් කුසලතාවයන් ඒවා මේ නිර්වාණ ගුණයට බාහිර ටිකක් ඒවා. සමහර රහතන් වහන්සේලා හිටියා, උන්වහන්සේලාට බණ කියන්නේ එච්චර තේරුමක් නැහැ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මාර්ගඵල ලැබල විතරයි, නමුත් රහතුන්ට වඩා හොඳට බණ කියනවා. ඒක වෙනම කුසලතාවයක්. නිර්වාණ ගුණේ එකයි. ආයි බුදුවරු රහතන් වහන්සේලා ඒක බෙදන්න බෑ. ඒ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ඒ ඔක්කොම ටික තියෙනවා. දුක්ඛේ ඥානං කියන්නේ දුක්ඛ කියන්නේ මේ ප්‍රශ්න ටික කියන්නේ මේකයි. මෙන්න සමුදය ඥානං මෙන්න නිදහස් වුණාම තියෙන ස්වභාවය මේකයි. දුක්ඛ නිරෝධේ ඥානං මෙන්න නිරෝධයටපත් වුණාම මේකයි තත්ත්වය. නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං කරගත යුතු මෙහෙය යුතු වැඩපිළිවෙල නුවණ මේකයි. බුදුරජාණන් වහන්සේ එක වාරක දේශනා කරනවා, මහණෙනි මේ ත්‍රිවේදනාවම මනාකොට හඳුනා ගනීද? මේ ත්‍රිවේදනාව මනාකොට ඉක්මවා දකීද? එයම මුළු බුද්ධ ශාසනයම ඉගෙන ගත්තා වෙනවා කියලා දේශනා කළා. වැඩි දෙයක් නැහැ. සුඛ දුක්ඛ උපේක්ෂා. ත්‍රිවේදනාවම මනාකොට හඳුනා ගනීද? මේ ත්‍රිවේදනාවම යම් ඉක්මවා දකීද? ඒ මුළු බුද්ධ ශාසනයම ඉගෙන ගත්තා වෙනවා කියලා දේශනා කළා. දැනුමට වඩා නිතරම අවබෝධයේ ප්‍රත්‍යක්ෂයේ බුදුදහම තුල පිළිගන්න දේ. ධර්මානුකූලව ඇති වෙන ස්වභාවික නිහඬියාව තුලත් නිහඬ වෙන්න කිව්වහම තියෙන නිහඬියාව තුලත් වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍ය වෙලාවක නිහඬ වෙන්න කිව්වහම මොකද වෙන්නේ? අපි කටින් නිහඬයි, හිතෙන් ශබ්දයි. හැබැයි මේ දේශනාව දැන් මේ කෙලවර මේ මොහොතේදී මේ ඇති වෙලා තියෙන මේ නිහඬියාව අධ්‍යාත්මික නිහඬියාව. එහෙම නේද? අධ්‍යාත්මික නිහඬියාවක්. ඒ නිහඬියාව නිසාම පිටත් නිහඬ වෙලා අධ්‍යාත්මෙත් නිහඬ වෙලා බලපෑමක අනක ක්‍රියාවලියක් නෙමෙයි ඔය නිහඬියාව, ස්වභාවික නිහඬියාව. දැන් ඔන්න මාර්ගයට මනස දැන් දියුණු වුණා. දැන් බලන්න ඔබේ මේ මොහොතේ මේ වැඩසටහනට සහභාගී වෙලා වාඩි වෙන වෙලාවේ තිබිච්ච මනසේ තිබිච්ච චංචලකම් දැන් තියන්. දැන් බලන්න අපි කිව්වද සංසුන් කරගන්න කියලා? නැහැ. ඒ දේශනා ප්‍රාතිහාරයේ තියෙන විශ්ම කර්ම ගුණය නිසා, පුදුමා සහගත බලය නිසා, ඒ ධර්මයේ බලය නිසා ඔබ අධ්‍යාත්මිකව නිහඬ වුණා. ඒ කියන්නේ ඔබේ නිහඬියාව උපදින පැත්තක්ම අපි ඔබට පෙන්නුවා. ඒ සැබෑ ලොව යථාර්ථය මතවාද නෙමේ, පිළිගැනීම නෙමේ. ඒ සද්ධර්මයේ දැන් මාර්ගයට සිත යොමු වීගෙන එනකොට ඉතින් අපිට මේ වැඩසටහන නතර කරන්න වෙනවා. නමුත් ඔබ වග බලා ගන්නවා නම් දිගින් දිගට මේ ධර්මය ඒක ගුණය දියුණු කරගන්න ඔබට ඒ ගමමග ගිහිල්ලා ඉක්මනින් ඒ ප්‍රතිඵලයේ ප්‍රතිෂ්ඨාව ළඟා කරගන්න පුළුවන්. මුතු වෙන්නේ දැන් අපි මේ ධර්ම සංඥාවෙන් ධර්ම මාර්ගයේ සවාගෙන යන ගමනින් ආයි වෙනස් වෙලා අපි අර සරල බුද්ධියට ඇවිල්ලා සරල බුද්ධියේ වැඩ ටික කරගෙන යන්න බලමු. ඒ ධර්ම ශක්තියන් ටික ඉතින් ටික වෙලාවක් දවස් කීපයක් රැඳිලා තියෙනවා. ආපහු ඒක ශක්තිය අඩු වෙලා යනවා. ඒ නිසා ශක්තියන් ඉපදව ගත්ත වෙලාවෙම දිගින් දිගටම එය කරාම යොමු වුණොත් කුසල ශක්තිය වඩා වර්ධනය වුණොත් කුසලස්ස උපසම්පදා බවට පත් වෙනවා. කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ ඵල සම්මාදිට්ඨියට පාත්‍ර වෙනවා. අපි කරන්නේ ගින්දර පත්තු වෙන්න කිට්ටු වෙනකොට ලීය අර අතුල්න එකෙන් අතර වෙනවා. ආයි ලීය නිවෙනවා. ඒ නිසා එක දිගට ශ්‍රවණය කිරීම හා පරේක්ෂණය කිරීම කරන්න යොදා ගන්න සති කීපයක් හරි මාස කීපයක් හරි යොදාගෙන පරිම කැපවීමෙන් මේ කටයුත්තෙහි නියැලුණොත් මේ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඉවර වෙනවා. මුත් අපි මරින් වර ටිකක් සෝදනෝ ආයි මඩේ දාලා ආයි සෝද සෝද ඉන්නකොට ඒක කාලය යනවා. හම්බ කරන ටිකක් ආයි හිඳනකම් වීදම් කරන ඕන ආයි ජොබ් එකට යනවා හිඳනකොට. එහෙම නෙමෙයි එක දිගටම මිනිස්සෙක් සල්ලි හම්බ කරොත් තමයි පෝසතෙක් වෙන්නේ. වීදම් කරන කාලයක් හිතන්න නැතුව තියෙනවා. මම ගොඩක් පෝසත් වෙච්ච මිනිස්සු මේ ඇත්ත වශයෙන් බලනකොට මේ මිනිස්සු හිතලා නැහැ මේ මිනිස්සුක සෙරප්පු දෙක ගැනවත් හිතලා නැහැ. කකුල් දෙකේ පහසුවට මොකක් හරි දෙකක් වැටෙනවා නම් ඕක දාගෙන ගිහින් මේ මිනිස්සයා මහම්බ කරනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ පිළිබඳවත් අපි මේ ධර්මයෙන් ලැබෙන ප්‍රීතිය සතුට ගැන හිතලා මානසික සැහැල්ලුව ගැන හිතලා එදා වේල සප්පහයන් වෙලා ඉන්න මානසික මට්ටමට එන්නේ නැතුව අනුංගිලිදෙන් වතුර ඇදගෙන හැමදාම බීලා හරියන්නේ නැහැ මටම කියලා මම මේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕන. අනිත් එක ජීවිතේ මරණය කියන එක මිනිස්සුන්ට කවදකොතරක කොයි විදියට ලැබෙනවද දන්නේ නැහැ. ඒ නිසා මම මේක ඉක්මනින් අවබෝධ කරගන්න ඕන. නැත්තම් හැමදාම අපේ ස්ථානෙට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානෙට ඇවිල්ලා වතුර ටිකක් අරගෙන ඉදිරිය ගිහිල්ලා වෙවි ඉන්නවා. ආයි හින්දෙනකොට ඇවිල්ලා වතුර කලයක් අරයි යනවා. තමන්ටම කියලා මේක අවබෝධ කරගත්තාම ආයි මෙහෙ මෙහෙ නාවත් ඇත්ත වශයෙන්ම තමන්ටත් ඒ ධර්මයේ භුක්ති විඳගෙන වටපිටාවේ ඉන්න අයටත් මේක කියලා දීමේ හැකියාව ලැබෙනවා. තමන් ළඟ හාරගත්තා ඊළඟට වටපිටාවේ ඉන්න අයටත් ඒ වතුර දෙනවා වගේ වැඩක්. එස අප්‍රමාදීව ඉක්මනින්ම ශ්‍රී සද්ධර්මයේ තේරුම් ගන්න යන්න අපි මේ දේශනාව තුළින් එළුවේ පාවඩය. ඒ දේශනාවේ විශේෂ තැන් ඔබට තියෙනවා. ඒ විශේෂ තැන් තේරුම් ගත යුතු දර්ශනා කළ යුතු තැන් තියෙනවා. ඒ තැන් වල නතර කරලා අහලා නැවත නැවත අහලා නැවත නැවත තේරුම් අරගෙන නැවත නැවත භාවිතා බහුලී කතා වශයෙන් වඩලා ඒ ප්‍රඥාව යොමු කරගෙන යන්න. අපිට කියන්න බෑ මේ හේතුවේ මේ හේතුවේ මේ ක්‍රියාවලියේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට කියලා ලැබෙන්නේ මෙන්න මේකෙන් මේකයි ලැබෙන්නේ කියලා මුකුත් කියන්න බෑ. මේක ලෝකෝත්තර කතාවක් නිසා මේක වාචික ගුණයක් තුළ පිහිටවන්න පුළුවන් දෙයක් නෙමෙයි. වචනේ ඉක්මවා පවතින දෙයක්. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා වචනේ අපි භාවිතා කරනවා. නැත්තම් වචනේ තුල තියෙන්නේ සත්‍ය නෙමේ තියෙන්නේ. නමුත් වචන සියල්ල එකට ගස්ඨණය කරලා ඔක්කොම එකට තම්බලා සම්මිශ්‍රණය කරලා අපි හදනවා වචනේ ඉක්මවා ගියපු බලයක්. අන්න ඒකට නිසා කියනවා දේශනා ප්‍රාතිහාරයක්. මේක හැමෝටම කරන්න බෑ කියලා. මේ වචන ටික ඔක්කොම එකතු කරලා තම්බලා මිශ්‍රණය කරලා අපි අලුත් දෙයක් හදනවා. එසේ සම්පින්ඩණය කර අර්ථ වටහා ගැනීම හැකියාවත් විශිෂ්ට ඥානයක් බුද්ධියක් තියෙන මිනිස්සෙකුට තියෙන්න ඕන. දැන් මේ ධර්මයේ වැඩිපුරම තේරුම් අරගෙන තියෙන්නේ කාන්තාව. මේ වර්තමාන යුගයේදී කාන්තා පිරිස තමයි වැඩිම තේරුම් අරන් තියෙන්නේ. පිරිමි යෙදෙනවත් අඩුයි. දහම තේරුම් කරගන්න පිරිසත් අඩුයි. ඉතින් හැඳි මිටේ මොලේ කාටද දැන් තියෙන්නේ කියලා වෙනම පරීක්ෂාවක් කරන්න සිද්ධ වෙනවා. ඔය හැඳි මිටේ මොලේ කියලා කියන්නේ මේ හැඳි මිටක් තරම් දිගයි කියන එක නෙමෙයි. අර ඉස්සර කාන්තාව හොද්ද එහෙම හැඳි මිටෙන් එහෙම කවලම් කරලා නාහිට කිට්ටු කරලා බලන. ඔක පිරිමින්ට කියන්න බෑ. එයාට කාන්තාවන්ට කියන්න පුළුවන් මේකේ ලුණු ඇඹුල් මේ තුන පහවල පදම හරි කියලා. සුවඳයි. ඊළඟට පිරිමි කිව්වා ඔයාට ඉතින් හැඳි මිටේ මුලේ විතරයි තින්න කන්න යන්න විතරයි පුළුවන් කියලා කිව්වා. ඉතින් පිරිමින්ට කරන්න බැරි වැඩන්නේ. එයාට ඉතින් හැඳි මිටේ මුලේනේ තියෙන්නේ කිව්වා. ඉතින් අපිට ඒ මුලේ නැති නිසා පිරිමි කිව්වා අරගොල්ලන්ට හැඳි මිටේ මුලේ තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ කතාව. ඒ ඇරෙන්න වෙන මොකද හැඳි මිට වගේ හැරේ ඇඳ මිට තියෙන්නේ. මේ එකක් නෑ. ඉතින් එහෙම කිව්වොත් දැන් එහෙම නෑ. දැන් කාන්තාව ඒ නිසා ඊළඟ පරම්පරාව කන්න උයන්න ඉගෙන ගත්තේම නෑ. ඉතින් ඒ නිසා මේ ඥානවන්ත ස්වභාවයට ස්ත්‍රී පුරුෂ භාවයක් නෑ. ඒකේ ධර්මයේ දකින්න අනිවාර්යයෙන්ම බුද්ධ කාලෙත් හැමෝම මහණ වුණ ආඩුයි කාන්තාව. නමුත් ධර්මයේ ජීවිතයේදී දැකපු ස්වභාවයේ පිරිසක් විශාල පිරිසක් ඉඳලා තියෙනවා. එකක් තමයි මේ වෙනකොට සාමින් වහන්සේලා දිහා බලලා යම් යම් පෞද්ගලික ආශ්‍රය මිශ්‍රයන් ටිකක් තියෙන නිසා ඒගොල්ලන්ගේ ඇති දහමක් නෑ. ඔය මේකයි වැඩේ. ඔය බණ කිව්වට ඒගොල්ලන්ගේ හැටි වැඩ වෙන්නේ මේකයි කියලා පිරිමි මතයකට එනවා. පිරිමින්න පුළුවන් ටිකක් සමීප වෙලා හාමුදුරු කෙනෙක්ව මේ කොහොමද කියලා පොඩ්ඩ අඳුනගන්න. අඳුනගත්තට පස්සේ ඕය ඇති දෙයක් නෑ කියලා ඉන්නවා. ඉතින් අර කාන්තාවන්ට එච්චර ලොකුම සමීපව හොයාගන්න බෑ හාමුදුරන්ගේ ස්වභාවය මොකද්ද කියලා. ඉතින් ඈතින් තියා තියෙන සද්ධාව දිගටම තියාගෙන යනවා. ඉතින් අර පිරිමි ටික හිතාගෙන ඉන්නවා මේ කාන්තාව ටික ওই මූඩකමට සද්ධාව වෙලා ඔය යනවා විතරයි අපි තමයි දන්නේ කියලා. හැබැයි ඒකෙන් එයාට සිදු වෙනවා වැරදි දේ පමණක් නෙමෙයි ඔහුට හරි දෙත් නැති වෙලා යනවා. ඒකයි වෙන්නේ. හ්ම්. එහෙම නැත්නම් අර හාව බුදිය ගත්තා වගේ වැඩක් වෙනවා. හාව පහු කරගෙන ඉබ්බෝ යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. පිරිමි අපි ශක්තිවන්තය කියලා නිදාගෙන ඉන්නවා. තේරෙනවද? ඒකට සිංහල ජාතියට වෙලා තියෙනෙත් ඒක. ජාතිය අපි ලොක්කෝ කියලා බුදියගෙන හිටියා. අපි පහු කරගෙන ඉබ්බෝ යනවා. ඒ වගේම අපි බුද්ධ ආගමේ හැටියට වැරදි කොට මේක තේරුම් කරලා දීලා සම්පත් අතරින්න වස්තු සම්පත් අතරින්න කීගිය වැඩිම මේ පන්සල් වල වලාකුළු බැමි ගහනවා අර බැමි ගහනවා මේ බැමි ගහනවා රවුම් ගහනවා මකරතොරවල් ගහනවා තොරණ කඩලා ආයි ගහනවා යකා ගහනවා ඉන්න බෞද්ධ ඉතිහාසයේ හිටපු ඔක්කොම මේව කරනවා අනේ පිටසුතුමත් නෙලනවා නෙලල මොකක්වත් මේ ඉඳ තිබුණොත් තව අනේපිරිතුම විහිතුතුමාගේ මස්සිනත් නෙලනවා ඈ මස්සිනාගේ තාත්තත් නෙලලා කියන මේ මස්සිනාගේ තාත්තා කියන පුදුම වැඩක් නේ කියන්නේ සමහර තැන් වල දැන් අපිට hina යනවා අපි දන්නේ නැහැ සමහර වෙලාවට ඈ මේ ඊට පස්සේ මේ කොසෝ රජතුමාත් නෙලනවා කොසෝ රජතුමා නෙලලා මල්ලිකා දේවියොත් නෙලලා ඊට පස්සේ තවයි පොඩ්ඩක් වටපිටාව ඉතුරු නම් අතවැසියොත් නෙලනවා නෙලලා කියන ඒ මල්ලිකා දේවියගේ අතවැසියෝ. ඉතින් ඕකෙන් නිවන් දකින්න උත්සාහ කරන අවසානිය ඊට පස්සේ තියෙන කලාබු ටිකේ මේ ටික ඔක්කොම ගලවලා දාලා මේ චෛත්‍ය හදනවා. චෛත්‍ය හදනවා ඒක මම නම් කියන්නේ ඕයේ තියෙන හතරන් බලු ටික අරගෙන මේ රටේ මිනිස්සු කන්නන් දින නැතුව ගෘහසේවිකාව හැටියට පිටරටවල් වල යනවා. ඒ මිනිස්සුන්ගේ මේ ජීවන බර අඩු කරන්න පින් සිද්ධ වෙනවා. බුදුහාමුදුරු ජීවමාන වාව නම් ඒක කියනවා. ඔය මෝඩ වැඩේ කරන්න එපා. ඔක බුදුන්ට කරන ගෞරවයක් නෙමෙයි. වහාම ව අරගෙන කරන්නේ නැත්නම් අනාගතයේදී මේ රට අල්ලගත්ත ගමන් ওই චෛත්‍ය ටික ඔක්කොම කඩනවා. කඩලා ඔහේ තියෙන ඔක්කොම ටික ගන්නවා. අපි මෝඩයෝ වගේ වලලාලා දිනන උන් ඇවිල්ලා කඩලා ප්‍රයෝජන ගන්නවා. මං හිතන්නේ මේ රටේ ඔය වලලාලා තියෙන රත්තරබර ටික ගත්තොත් මේ රටේ ණය ඔක්කොම ගන්න පුළුවන්. ඒ තරම් ගර්භවල තැම්පත් කරනවානේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියනම් ආයි පිස්සු වැඩක් කියලා. දැන් මහා ලතා බලන්දනා වර්ගන බුදුහාමුදුරන්ගේ ඉස්සරහ උළුවසෙ ඉල්ලලා තිබ්බේ නෑනේ. මහන්සි කරේ මේක විකුණලා මොනව හරි දෙයක් කරන්න. ඉතින් උන්වහන්සේ එතුමී ඒක විකුණලා ආරාමයක් හදලා පූජා කළා. නේ? එහෙම නැත්නම් මිනිස්සුන්ට සේවාවක් කළා. එහෙම නැත්නම් ගරා වැටෙන පන්සල හදාගත්තා. ඈ? ඒ සද්ධර්මයේ අල්ලගත්ත විදිය ශ්‍රී ලාංකික බෞද්ධයා ඉතාම කනගාටුදායකයි. වැරදි තැනකින් අල්ලගෙන තියෙන්නේ. ඒ ධර්මයේ නිසා වැඩිම වැටකන්නේ බෞද්ධයෝමයි. මා පුදුම දෙයක් වෙලා තියෙනවා. දැන් මුස්ලිම් දහම නිසා වැඩියෙන්ම බැටගන්නේ මුස්ලිම් අය. ඒක ඉන්න කාන්තාව විශාල හිංසනයක් ලබන්නේ. දැන් මම ඊයේ පෙරේද ප්‍රවෘත්තියක් දැක්කා. එක දියණියක් දෙමෝපියෝ විසින් මරලා දාලා මොකද්ද හේතුව කියලා බලනකොට මේ ක්‍රීම් වර්ග ගෑවයි කියලා. ඒ පොතේ හැටියට ක්‍රීම් වර්ග ඒව මේව පවුඩර් සින්ට් ගහන්න තහනම් කියලා ඒව ගෑවයි කියලා මරලා. බලන්න මොනතරම් අන්ධ භක්තිකය වලට තත්ත්වයට පාත්‍ර වෙනවද. ඉතින් අපේ බෞද්ධයන්ට ඒ ඒ ඒ වැරදි විදියට යම් යම් දේවල් ලබා දුන්නට පස්සේ විමසුන් ඥානයක් නැහැ. මානව හිතවාදී ගුණයක් නැහැ. අන්තවාදී දෘෂ්ටියක් පමණ ඉතුරු වෙනවා. ඒ දෘෂ්ටිය අතිශයින්ම ඔවුන්ට හා අන් අයට අහිතකර භාවයකින් බලපාන දෙයක් බවට පත් වෙනවා. ඉතින් මෝඩයන්ට ධර්මයේ ලැබීම කටුස්සාගේ කරේ මොනවද මේ මාළබැඳා වගේ කියලා ගේමනක් තියෙනවා. මොකද ඔවුන් ඒකේ අගය හා ගුණය සහ යථාර්ථය අඳුරන්නේ නැති හුදෙක් රිලවහට හම්බ වෙච්ච දැලිබිහිය වගේ. ඒක අනුන්ගේ බෙල්ල කැපෙන්නත් පුළුවන්, තමන්ගේම ඒක කපා ගන්නත් පුළුවන් රිලව. නේද? රජ කෙනෙක් ළඟ හිටපු මේ අර ආරක්ෂාවට හිටපු රිලව වගේ මැස්සට ගහුව කඩු වෙන්නේ නේද? ඉතින් අපිටත් වෙලා තියෙන එක අපි දන්නේ නැතුව බුදුහාමුදුරුවන්ට ගරු කරන්න ඕනේ කියලා බුද්ධ ශාසනයෙම නැති වෙනවා. බුද්ධ ශාසනයෙදිම නිගාවක් එකතු වෙනවා. ඉතින් මේක ලස්සනට පරිවර්තනය කරගෙන යම් ප්‍රමාණයක මහායානිකය ඇවිල්ලා තියෙනවා. යම් ප්‍රමාණයක දියුණුවක් බොරුව කරේ නැහැ. කරන්න පුළුවන් ටික කරන්න, බැරි ටික කරන්න, යුතු ටික කළ හැකි ආකාරයේ කියන දේවල් ටික එකතු කරගෙන යම් ප්‍රමාණයක් මහායාන විවිධ කණ්ඩායම් අටක් කියනවා. එයාටෙන් හතරක් විතර ඉතාම හොඳ විදියට මතවාද වලින් බෙදිච්චාට දැන් අපෙත් තියෙනවනේ. තේරවාදී කණ්ඩායම් ගොඩක් තියෙනවනේ. සාමාන්‍ය නිකාය, සියන් නිකාය, ඊළඟට අමරපුරණික, ඒ වගේ මහායානත් අර වගේ කණ්ඩායම් ගන්නවා බෙදලා තියෙනවා. ඉතින් අපේ තේරවාදී අතරත් තියෙනවනේ විවිධ සංකල්ප නේද? සියන් නිකාය සංකල්ප එකක් ඒ වගේ තියෙනවා. ඉතින් හොඳ සංකල්ප වලින් හැබි දර්ශනයක් තියෙන අය ඉන්නවා. ඒ වයි කෙසේ හරි ඕන මේ අධ්‍යාත්මික දර්ශනය දකින්න. මොනවද? ඔබ කොතෙක් දුර යා යුතුද? ඔබට නිදහස් වෙන්න තවත් යමක් ඉතිරි නැත කියන මට්ටමටම ඔබ යන්න ඕන. උබෝ අන්තයෙන් ඔබ නිදහස් වෙන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලව ඇති වෙන්න ඕන. දෘෂ්ටි වලින් නිදහස් වුණු සීලය, දෘෂ්ටි නොගන්නා සීලය ඔබ තුල ඇති වෙන්න ඕන. ලාංකිකයෝ හිතාගෙන ඉන්නේ අර විනය ඔක්කොම සිල් කියලා. පන්සිල්, අටසිල් කියලා කියනවා, ආජීවික අට්ටමක සිල් කියනවා, ඒ විනය. ඊළඟට භික්ෂුන් වහන්සේලාටත් එක එක විනයන් තියෙන. ඒ ඔක්කොම සිල් නෙමෙයි විනය. අපේ අය මේ විනය තමයි සීලය කියලා රකින්නේ. විනය කියලා කියන්නේ ඒක මේ ගමම් මගේ යද්දි මාර්ග සංඥා ටික. මාර්ගයේ ඉරි දෙක දානෝ, ඉරි ගහලා තියෙනෝ නේද? හැරෙන්න පෝරු පාරව ගහලා තියෙනෝ. ඒ වගේ මිසක් ඒකේ ඇති දෙයක් නැහැ. ඒක රැකගෙන මේ ගමන යන්න කියන එක කියන්නේ. ඒක සිල් නෙමෙයි. ඒක විනය. විනය කියන්නේ සීලය කියලා කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලව, මේ දෘෂ්ටි වලට පාත්‍ර නොවීමේ සීලය. දැන් ඔබේ හිතේ ඇති වෙච්ච මේ නිහඬියාවට කියන්නේ අන්න දෘෂ්ටි වල නිදහස් වූ සීලය කියලා. මනෝ සංවර සීලය. ඇත්තේ මේ සීලයක් නේද? කවුරුත් පනෝපු නිසා ඇති වෙච්ච දෙයක් නෙමෙයි. සංහිඳීමක්, සංහිඳියාවක් එතන තියෙනවා. සංවරයක් එතන තියෙනවා. ඒ සංවර සීලය, මනෝ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරයක් එතන ඇති වුණා. ඒ නිහඬියාව තමයි එතන පේන්නේ. තේරුණා නේද? අන්න දෘෂ්ටි වලින් නිදහස් වීම නිසා ඇති වෙච්ච සීල්වත් බව ඔබ ළඟ දැන් මේ කාලය තුල පහළ වුණා. අන්න අඳුන ගන්න සීලය. ඔන්න සීලය. එහෙම නැතුව මේ කරුණු 100ක් 200ක් පැනෙව්වත් පිටින් ඔය தත්ත්වය උදා කරගන්න බෑ. එහෙමනම් ඔබ හැම දිනාටම ශ්‍රී සද්ධර්මය අත්දකින්න භාග්‍ය වාසනාව ලැබේවා. වැඩිපුර ධර්ම ශ්‍රවණය කරන්න, විශේෂ කරුණු විමර්ශනය කරන්න, ජීවිතය දකින්න, ඉක්මනින්ම අවබෝධ කරගන්න, පින්නතුන්ට වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රේ අනන්ත ගුණ ශ්‍රී බලයෙන් උතුම් නිවන් සම්පත්ම සැලසේවා.